එරුවන් සරණයි හැම දෙනාටම. අද මේ සාකච්ඡා කරන්න කියලා දාලා තියෙන්නේ තිංසමත්ත සූත්‍රය කියන එක. තිංසමත්ත සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ නිදානවග්ගපාලි අනමතග්ග සංයුක්තය යටතේ. අනමතග්ග සංයුක්තේ එතකොට ඒක තිංසමත්ත සුත්තං කියලා පාලියෙන් තියෙන්නේ. තිංස සූත්‍රය කියලා තමයි සිංහලෙන් තියෙන්නේ මේ පිටක.lk එකේ. මේකෙදි මේ තිංස කියන්නේ මම හිතන්නේ මේ 30ක් මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා 30කට දේශනා කරපු සූත්‍රයක් කියලා. අපි බලමු සූත්‍රේ. පාජගහේ විහෙරති වේලුවනේ අතකෝ තිංසමත්තා පාවෙය්‍යකා භික්ඛූ සබ්බේ ආරඤ්ඤිකා සබ්බේ පිණ්ඩපාතිකා සබ්බේ පාංශුකූලිකා සබ්බේ තේචී චරිකා සබ්බේ සසංයෝජනා යේන භගවා තේනුපසංකමිස්සු. කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වුණ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. කියන්නේ සියල්ලම ආරණ්‍ය භික්ෂුන්, සියල්ලම පිණ්ඩපාතිකයි, සියල්ලම පාංශුකූලිකයි, සියල්ලන්ම තේචී චරික වූ, සියල්ලන්ම සංයෝජන සහිත වූ. මම දන්නේ නැහැ සංයෝජන සහිත වූ කියලා තියෙන්නේ. තිසක් පමණ වූ සංයෝජන සහිත වූ කියන්නේ එතන පෘථග්ජන වූ කියලා වහන් ඇතුලේ තියෙනවා. එතන අපිට තේරුම් ගන්න පුළුවන් ඒක එක්ක ස්වාමීන් වහන්සේ නමක්වත් සෝවාන් වෙලා නෙවෙයි පෘථග්ජනයි. ඒ 30ක් හැබැයි ඒගොල්ලෝ බොහොම මේ අපි කියන්නේ අර දූතාංගධාරී වගේ ගතියක් තමයි මේ කියන විස්තර වලින් පේන්නේ. පිණ්ඩපාතිකයි, ආරණ්‍ය වාසිකයි, ඒ වගේ පාංශුකූලිකයි. එතකොට මේගොල්ලෝ පාවාරට වෙසි භික්ෂුවහු භාග්‍යතුන් වහන්සේ යම් තැනක සිටෙන්ට පැමිණියාහු. පැමිණා භාග්‍යතුන් වහන්සේට නමස්කාර කොට එක් පැත්තක වුණාහුය. එතකො භගවතෝ ඒසද හෝසි. එතකොට භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම හිතෙනවා. ඉමේකෝ තිංසමත්තා පාවෙය්‍යකා භික්ඛු සබ්බේ අරඤ්ඤිකා සබ්බේ පිණ්ඩපාතිකා සබ්බේ පාංශුකූලිකා සබ්බේ තේචී චරිකා සබ්බේ සසංයෝජන යං නූනාහං ඉමේසං තථා ධම්මං දේසෙය්‍යං යතානේසං ඉනස්මින් ඒව ආසනේ අනුපාදාය ආසවේහි චින්තානි විමුච්ඡෙය්‍යන්ති. ඒ කියන්නේ නිදීමටපත් වෙන්න ධර්මයක් දේශනා කළොත් හොඳයි කියලා මේගොල්ලන්ට මේ ආසනේදීම රහත්තාවයට පත් වෙන ධර්ම දේශනාවක් කරනවා නම් හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේට හිතුණා කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් නමතනවා. ඒකට භික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නට පස්සේ දේශනාව තියෙන්නේ මේ විදිහට. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං අන්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං කියන විදිහට. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජානීවරණානං සන්තානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. කියන්නේ මහණෙනි අවිද්‍යාවෙන් නැසි තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ සැරිසරන්නා වූ සත්‍යයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනක් නොපෙනෙන්නේ. කියන්නේ පටන් ගත්ත තැනකුත් පේන්නේ නැහැ, ඉවර වෙන තැනකුත් පේන්නේ නැහැ කියන එක. ඒකට එහෙම වෙලා තියෙන්නේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. ඊළඟට අහනවා තංකින් මඤ්ඤත භික්ඛවේ. මොකද හිතන්නේ භික්ෂෝනි කතමන්නකෝ බහූතරං යංවාවෝ ඉමිනා දීගේන අද්ධූනා සන්ධාවතං සංසරතං සීසච්චින්නාන ලෝහිත සීස කියන්නේ සීසයි චින්නානං හිස් යසම් කාලා ලෝහිතං දේ බලාගිය පස්සන්නං පග්ඝරිතං යංවා මෙම හිස් යසම් කාලා ය ලේතික යංවා චතුසු මහා සමුද්දේසු උදකන්ති උදක කියන්නේ ජලය. එතකොට සතර මහා සාගරයේ ජලය රහනායි භික්ෂුන්ගෙන් මහණෙනි කුමක් සිතන්නහුද මේ දීර්ඝ කාලයේ ඇවිදින්නා වූ සැරිසරන්නා වූ තොපගේ හිස්සින්දීමෙන් වැදුරුනා වූ ගැලුවා වූ යම්ලයක් වේද සතර මහා සාගරයේ යම් දියක් වේද මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද කියලා අහනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා යතකෝ මං භන්තේ භගවත ධම්මං දේසිතං ආජානාම ඒතදේව භන්තේ බහූතරං යන්නෝ ඉනා දීඝේන අද්ධූනා සන්ධාවතං සංසරතං සීසච්චින්නානං ලෝහිතං ප්‍රසන්නං පග්ගරිතං න ත්‍රීව චතුසු මහා සමුද්දේසු උදකන්ති. මේගොල්ලෝ පිළිතුරු දෙන්නේ අපියනාහි භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි මේ දීර්ඝ කාලයේ යෙදින්නා වූ සරිසනන්නා වූ අපගේ හිස්සින්දීමෙන් වැදිරුණා වූ යම්ලයක් වේද එම ඉසාධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේ කියලා. එතකොට සතර මහා සාගරයෙහි දියට වඩා අපි හිස්ගසොම් කාලා ගලා දියලේ අධිකයි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ සංසාරයේ පටන් ගත්තු තැනක් පේන්නේ නැහැ. ඉවර වෙන තැනක් පේන්නේ නැහැ. ඉච්චර දිගයි. කියන හින්දා. ඉතින් ඒ වගේ එක එක උපමා දෙනවා. එහෙම කිව්වහම ඉතින් බුදුහන්සේ ඒක අනුමත කරනවා. සාදු සාදු කියලා. ඒකට මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මයේ තොපි ඒ ආකාරයෙන් දන්නාහුය. يعني මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා තමයි එහෙම දන්නේ. එතකොට මේ දේශනා කරපු දේ දන්නවා කියන සත්‍යෙන් තමයි මේ පිළිතුරක් ලැබෙන්නේ. නැගද අපිට හිතන්න පුළුවන් දැන් يعني තමන් මේ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි ආපු හැටි මං හිතන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයක් උපදගෙන දැකලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන හින්දා මෙච්චර මේ අනන්ත සංසාරිකයි අපි ගමන් කරලා මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒ හිස්කෙසොම් කාලා ගලාදියලේ එකතු කරා නම් මේ සංසාරික කොච්චර දිගයිද කියනවා නම් ක්‍රමහා සාගරයේ තියෙන ජලයට වඩා අධිකයි කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන හින්දා අපි දන්නවා කියලා පිළිතුරු දෙන්නේ. ඉතින් ඒක හොඳයි හොඳයි කියලා සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මම දේශනා කරන ලද ධර්මයේ ඔයගොල්ලෝ ඒ ආකාරයෙන්ම දැනගෙන තියෙනවා කියලා. ඊළඟට මහණෙනි මේ දීර්ඝ කාලයේ ඇවිදින්නා වූ සැරිසරන්නා වූ තොපගේ හිස්සින්දීමෙන් වැගුරුනා වූ යම්ලයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ දිය අධික නොවේ. ඊළඟට කියනවා මහණෙනි බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්වා ඉපදුනා වූ තොපගේ හිස්සින්දීමෙන් ගලූ යම්ලයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ ජලය අධික නොවේ. මේ ඉස්සලා කිව්වේ මිනිස්ය විදිහට. දැන් කියනවා ගොනෙක් වෙලා ඉපදිලා හිස්සොම් කාලා කලාගියලේ එකතු කළොත් ඒකත් මේ මහා සාගරයේ ජලයට වඩා සතර මහා සාගරයේහි ජලයට වඩා අධිකයි. ඊළඟට මහණෙනි බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ ගොන්ව ඉපිද තොපගේ හිස්සින්දීමෙන් වැගිරුණා වූ යම්ලයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේහි ජලය අධික නොවේ. ඊළඟට කියනවා බොහෝ කාලයක් මුළුල්ලෙහි එළුව ඉපිද තොපගේ හිස්සින්දීමෙන් වැගිරුණා වූ යම්ලයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ ජලිකා ජලය අධික නොවේ. කියන්නේ එළුව වෙලා හිස්කෙසන් කාලා ගලා ගියලේ. ඊළඟට කියනවා බැටළුව ඉපදිලා හිස් විඳීමෙන් වැබිරුණලේ අධිකයි කියනවා සතර මහා සාගරයේ ජලයට වඩා. ඊළඟට දේශනා කරනවා මෝ වෙලා ඉපදිලා හිස් විඳීමෙන් අගිරිනලේ ප්‍රමාණය සංසාරය තුළ ඒ ටික එකතු කළොත් සතර මහා සාගරයේ තියෙන ජලයට වඩා. ඊළඟට සූකරව ඌරෝ වෙලා ඉපදිලා හිස් විඳීමෙන් ගලා ගියලේ අධිකයි කියනවා සතර මහා ජලයේ සාගරයට වඩා. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළු ඉපිද කුකුළ වෙලා ඉපදිලා හිස් විඳීමෙන් ගලා ගියලේ ප්‍රමාණය අධිකයි කියනවා සතර මහා සාගරයේ ජලයට වඩා. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම් පහරන සොරුයැයි අල්වාගෙන තොපගේ හිස් විඳීමෙන් වැදුරුනා වූ යම් දෙයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ ජලය අධික නොවේනේ. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි මං පහරන සොරුයැයි මංකොල්ලකාරයෝ යැයි අල්ලාගෙන තොපගේ හිස් විඳීමෙන් වැදුරුනා වූ යම් දෙයක් වේද එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ දිය අධික නොවේ. බොහෝ කාලයක් මුළුල්ලෙහි අන්නඹු සොරුයැයි අල්ලාගෙන තොපගේ හිස් විඳීමෙන් නඳුනා වූ යම් දෙයක් වේද එයම ඉතාධික වේ. සතර මහා සාගරයේහි දියාධික නොවේමය. ඊළඟට අහනවා ඊට හේතුව කවරේ. මහණෙනි, අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නා වූ, සැරිසරන්නා වූ සත්වයන්ගේ මේ සංසාරයේ නොදක්නා ලද අද ඇත්තේ වේද? මුල් කණක් නොදකීද? ඒ නිසා දැන් මේකට හේතුව වෙලා තියෙන්නේ මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නා වූ සැරිසරන්නා වූ සත්‍යයන්ගේ මේ සංසාරයේ නොදක්නා ලද අද මුල් කණ නොදකීද? අන්න ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. කියන්නේ සංසාරේ මෙච්චර දිග නිසා තමයි අපි ඔය එක එක සත්‍යයන් වෙලත් කිච්චසම් කාපු මේ එකතු කළ සතර මහා සාගරයටත් වඩා වැඩි කියන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් මේ සසර කියන්නේ කොයිතරම් දීර්ඝ දෙයක්ද අපිට හිතා ගන්නත් අමාරු මට්ටම. ඊළඟට මහණෙනි, එසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. වැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය. මේකේ මේ සසරේ භයානකකම පෙන්නනවා. ඒ හින්දා මෙච්චර දුක් විඳලා තියෙනවා. මේ විදිහට දරුණු දුක් විඳලා තියෙනවා. ඒකයි. අනිත් පැත්තට ඉස්සරහටත් ඒ වගේම විඳින්න වෙනවා. මොකද අනාගතෙත් මේකේ කෙලවරක් තේින් නැති හින්දා. එතකොට මේ සොහොන් බින තර කරන ලදී කියන්නේ මේ මලමිණි එකතු කළොත් එකතු වෙන සොහොන එන්න එන්න විශාල වෙනවා වගේ. එතකොට අනේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුයි, නොඇලීමට සුදුසුයි, ඔවුන්ගෙන් මිදීමට සුදුසුයි. මේක ගැඹුරින් දකින කෙනෙකුට මේ සසර කොච්චර භයානකද කියන එක පේනවා. තවත් මහතක්වත් මේ සසර ඉස්සරහට යන්න හිතුවත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ මහණ වෙලා මේ දූතාංග පුරණ භික්ෂුන් වහන්සේලාගේ සසර ගැන. ඒකට සමන්ත හිතා ගන්න පුළුවන් අපේ සසරත් ඔය කියන භයානක තත්ත්වෙන් මිදිලා නැහැ. අපි ඉඳපු දුකුත් ඔය විදිහටම තියෙනවා. ඒ පණිවිඩේ තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළසේක සතුටු සිත්ත්තා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාවට සතුටු වූහ. මේ දේශනාව පවත්වන කල්හි අනාහි තිසක් පමණ වූ පාවෙය්‍යක භික්ෂූන්ගේ සිත් ආශ්‍රවයන්ගෙන් දැඩි කොට නොගෙන මිදුනාහුය කියලා. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට රහත් වෙන්න උදව් වෙලා තියෙනවා මේ දේශනාව. අපි බලමු එහෙම උනේ කොහොමද, ඒ වගේ අපටත් මේක උදව් කරගන්න පුළුවන්ද මේ සසර දුකෙන් මිදෙන මාර්ගයක් පාදා ගන්න කියන එක. මෙතෙන්දී මේ සූත්‍රය කියෝපු එක හොඳයි. මොකද හිතාගෙන හිටියේ මේවා ටික ඔක්කොම එකතු කළොත් මේ සතර මහා සාගරයට වැඩි කියලා. ඒනට දැන් මේකේ පැහැදිලිව කියනවා මේ වෙන වෙනම ගත්තහම, يعني මිනිස්සු වෙලා හිස් ගැසුම් කාපු ලේ ටික එකතු කරාම ඒක වැඩි කියන සතර මහා සාගරයට වඩා. කුකුල වෙලා හිස් ගැසුම් කාලා ඒකෙන් විතරක් එකතු කරපු ලේ ටික ගත්තත් ඒකත් සතර මහා සාගරයට වැඩි කියනවා. දැන් එහෙම වෙන වෙනම ඒ ටික ගත්තත් අපේ ජීවිතේ කොච්චරනම් හිස් ගැසුම් කාලා තියනවද කියලා. ඒක සතර මහා සාගරයට වැඩි. මොකද අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සංඛා සත්තානං තණ්හා සංයෝජනානං සන්දහවතං සංසරතං. අනවක තමයි හේතුව පෙන්වන්නේ මේ කෙලවරක් නොපෙනෙන සංසාරේ. පටන්ගත්තු තැනක් පේන්නේ නැහැ, ඉවර වෙන තැනක් පේන්නේ නැහැ. මොකද මේ අවිඥානීවරණෙන් ඇහිලා තණ්හා සංයෝජනෙන් බැඳිලා වෙන තැන තමයි එතන අපිට ධර්මයේ පැත්තෙන් මම කියන්නේ ගන්න තියෙන්නේ. ඒ මේ අවිඥානීවරණෙන් ඇහිලා තියෙන්නේ තණ්හා සංයෝජනෙන් බැඳිලා තියෙන්නේ. ඒකට ඕක ඔය දෙක ඉතුරු වුණත් නම් චර කාලයක් හිස් ගැසුම් කෑවා වගේ ඉස්සරහටත් හිස් ගැසුම් කන්න වෙනවා කියන ඒ භයානක තත්ත්වෙන් මිදිලා නෑ කියන මනීෂි. මේ සූත්‍ර ගැන බලමු අපි අදහස් මොනවා හරි තියනවද නැත්නම් සාකච්ඡා කරන්න දෙයක් තියනවද මොකද හිතෙන්නේ කියලා කාට හරි අදහස් ප්‍රකාශ කරන්න තියෙන පුළුවන් නම් අවස්ථාව දෙමු. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ප්‍රොෆෙසර් කොග්ලගේ. මේ සූචි දේශනාව අපි අද තෝරා ගන්න හේතු වුණෙත් බොහෝ විට අපි අර හැමදාම ප්‍රඥාව පැත්තට මුල්තැන දෙනවා කියමින් සම්මාදිට්ඨිය වඩන්න ඕනේ කියලා අපි ධර්මයේ කොටස් කතා කරනවා. හැමදාම ඒක කරන්න ඕනේ. එසේ එහෙම කරත් ඒක ප්‍රඥාවක් දක්වා වැඩිම දක්වා දියුණු නොවෙන්නේ අපේ කිසියම් ප්‍රමාදයක් හින්දා කියලා මට අපේ සමායන මම අපේ කියන වචන කියලා මගේ කිසියම් ප්‍රමාදයක් නිසා කියලා මට හිතෙනවා. මොකද ඒව දැනගත්තත් කනට වැටුණත් සුතමේ වශයෙන් මා විසින් කළ යම් දේවල් මම නොකරනවා කිසියම් ප්‍රමාදයක් ඇති කරගන්නවා. මේ ඒ සුදුමේ දෙනු ප්‍රඥාවේ දෙනු පොරපත් කර ගැනීම නොකර ඉතින් ඒ නිසාවෙන් තමයි මෙවන් වූ දේවල් නැවත කතා කරලා අපි මතක් කරගෙන මේවල තියෙන අපිට එදා නොදකපු ගැඹුරක් තියෙනවා නම් තවදුරටත් කතා කරන්න පුළුවන් කියලා කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේම මේ සූත්‍ර දේශනාවේ තවසානේ කියුණා ඒ සූත්‍ර දේශනාවම ශ්‍රවණය කරලා ඒ ස්වාමීන් වහන්සේලාට මේ මහත් ලාභයක් වුණා කියලා ධර්ම අවබෝධය සඳහා. ඒ නිසා අපි පොඩ්ඩක් එතන අතර ඒ පැත්තට පොඩ්ඩක් වැඩිපුර එක පාටම අපි යන්නේ නැතුව මේක මේ ප්‍රඥාව කියලා වලට මේ අනමතග්ග සංසාරයේක මේ ඇති භයානක භාවය පිළිබඳව ටිකක් වැඩිපුර අපි අවධානය යොමු කරගමු කියලා කල්පනා කරනවා. මම ඒ අදහස ප්‍රකාශ කරමින් මම කැමති යොමු වෙන්න කලින්ම මේ අපේ කුමුදු මහත්මියට මොකද එතුමිය වැඩ කරන පරිසරයේත් එක්ක එතුමියට පුළුවන් අපිත් සමග එකතු වෙලා යමක් ප්‍රකාශ කරන්න මේ ගැන. කුමුදු මහත්මිය ඔබතුමියට මේ සංසාරයේ ඇති බිය බව මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ තැන්වල ඔබතුමිය යම් දෙකීම් පෙනෙන දකින්න දේවල් හැටියට ඔබට මේක පුළුවන් ද අපිට මේ අත්‍තරම සංසාරේ මෙතරම් බියයිද අපි මේකට සංසාර බියක් ඇති කරගත යුතුයිද කොහොමදවත් අවසරයි ඔබතුමාට බොහොම පිං මේ ඇත්තටම මේ මම හිතන්නේ අපි මම සේවය කරන තැන ගැන මම ඔබතුමාට හැම වෙලෙම කියනවා ඇත්තටම හරිම මේ අපේ මානව ජීවිතය ලැබුණ මොකටද කියලා හිතෙනවා එතෙන්ට ගියාම එක තප්පරයක් මේ හැම මානව ජීවිතේ හොඳයි කියලා දේශනා කරලා තියෙනවා මුණත් අපි සියලු දෙනාම මේ වයසට යාම ලිදවීම මේවා ටික දැක්කලා අන්තිම අවසාන මොහොතේ මේ අර මොනවත්ම අතක් තමන්ගේ ඇඟට වහන මැස්සෙක්ට තෙලව ගන්න බැරි තරමට මේ අතපය පණ නැති වෙලා යනවා. අන්නේ එතකොට තේරෙනවා මේ ඇත්තටම මේ ළමයේ උපන්දිනයක්වත් ගන්න තරම් හිතක් හිතෙන්නේ නැහැ. ඒ අපිට හැමෝම මේ තත්ත්වෙට පත් වෙනවා. ආයි තව අවුරුදු 10කින්ද 20කින්ද කියලා අපි දන්නේ නැහැ. 5කින්ද ගහන්නේ නැහැ. මේ මිනිස්සු මේ ඇත්තටම මේ හැමදාම මේක දකින්න කෙනාට තමයි මේක තේරෙන්නේ. ඇත්තටම මේ ඉඳලා හිටලා දකින්න කෙනා මේ සතර බිය දන්නේ නැත්තේ ඒකයි. මේ හරීම මේ ඉන්න හිතන්නේ මේ අපි හිතන සත්ත්ව ලෝකේ දුකයි කියලා. නමුත් මනුස්ස ලෝකේ කොච්චර දුකයිද කියලා හිතෙනවා. එදිනෙදා හැමදාම මේ මිනිස්සු ඇත්තටම මම 180ක් 180ක් විතර දකින්නවා. සත්තු හයක් විතර තියෙනවා. හරීම කන ටික කන්න බැරි නම් Tamange මේ සිවුද තියෙන. අත දික් කරන්න බලනෝ. බලනෝ දික් කරන්න බැ. කවුරු හරි එක්ක උදව් ඕනනේ. කාගේ හරි උදව්වක් නැතුව කිසිම දෙයක් කරගන්න බැ. කෑම වගේම එතකොට ඔය රැකිකිලි යන දේවල්. ඒවා එතකොට ගන්ධස්කාර මේ සාමාන්‍ය නිකන් මිනිස්සු ළඟ පුදුම මේ සමහර අය ඒවා මගෙන් හරියට හෙදෙන්නේ නැද්ද දන්නේ නැහැ. නමුත් අර මේ රටවල් වල නිතරම අර බලන නිසායේ තත්ත්වෙ නැහැ. නමුත් ලංකාව වගේ තත්ත්වෙ ඊට වැඩිය වැඩි. ඉතින් මේ සංසාර බිය මම හිතන්නේ අපිටම බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඔය තැන් වල ඇවිද්දා මේ Tamanta මේ මම පෙරේ දවස් මාත වෙච්ච සිද්ධිය මම ගෙදර ඇවිල්ලා කිව්වෝ අවුරුදු 55ක් විතර ඇත යාට කිසිම දෙයක් කරගන්න බෑ. කෑ ගහන එක තමයි කරන්නේ අර ඒ හරි මාසය ඔරෙන්ජ් ජූස් එක බොනවා. නමුත් අර එතන යාට කවණෙක් කෙනාට තේරෙන්නේ නැහැ මෙයාට මොකද්ද ඕන කියලා. ඉතින් අර මෙයා කෑ ගහනකොට මම ඇතුළේ ඉඳගෙන ගිහිල්ලා බලලා මම දැන් මම දොර ඇරියාම එයාට පේනවා මම ෆ්‍රිජ් එක අරිනවා කියලා. එයා ෆ්‍රිජ් එක අරලා ඔරෙන්ජ් ජූස් එක ගන්නකොට මම ඔක්කොම කෑ ගහලා නවත්තලා ඔන්න කාම් ඩවුන් වෙලා ඉතින් අර දැන් අර අනිත් මිනිස්සු දැනගන්න ඕනේ මෙයාට මොකද්ද ඕන කියලා. ඉතින් ඒකටත් අර මට ඉඳා තේරුණා හොඳ සිහිය අපි මේ ධර්ම සාකච්ඡා වලින් සිහිය ගැන ඉගෙනගෙන සිහිය තියාගන්න එකනොත් මිනිස්සුන්ට පොඩි උදව්වක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සංසාරبيه කොච්චරද කියලා කියනවා නම් දැන් අපිත් මේ තත්ත්වයට පත් වෙනව නේද කියලා ඇත්තටම පුදුම දුකක් ඇති වෙන්නේ. මනුස්ස ලෝකයක් ලැබීම පිනක් තමයි. මිනිස්සුන්ට සේවයක් කරන්නත් පුළුවන් වෙලා තියෙන මනුස්ස ජීවිතයක් ලැබිලා අමුත අපිත් සිටින් මේ තත්ත්වයට පත් වෙනවා නะ කියලා මට ඒ අවස්ථාවේ හිතුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොහොමදමින් බොහොම පිං ඔබතුමියගේ ඒ ජීවිත අධ්‍යක්ෂක සමග ඔබතුමිය අපිට තව දුරටත් අපි ගැන පොඩ්ඩක් හිතන්න අවධානය යොමු කළේ. ඇත්තටම මේ අපි මේ පිළිබඳව තව දුරටත් කතා කරමු. මම පත්මා මහත්මියට යොමු වෙන්නම් මේ ඊට පෙර මම යමක් මට හිතනවා එකතු කරන්න කියලා. මම පූජ්‍යපාද මංකඩොස් සදසන් ස්වාමීන් වහන්සේ සිංහාසිත පොතකින් මේ තමයි ටික මේ මම මතක් කරගන්නේ. උන්වහන්සේ මතක් කරනවා අපිට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පුද්ගලිය හතර දෙනා පිළිබඳව උග්ගටිතඤ්ඤ විපඤ්ඤිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන පුද්ගලිය හතර කොටස් ගැන ඉතින් කල්‍යාණ මිත්‍ර ඔක්කොම ඉගෙන ගන්නවා. අපිට මම ඒක මතක් කරන්න හිතුවේ මේ අපි මතක් කරගමු කවුද කියලා. උග්ගටිතඤ්ඤ පුද්ගලයාගේ ස්වභාවය කියන්නේ සුතමේ ඥාණයෙන් යුක්තයි, චින්තාමේ ඥාණයෙන් යුක්තයි, භාවනාමේ ඥාණයක් නැහැ මේ පුද්ගලයාට. විපංචිතඤ්ඤ පුද්ගලයාට සුතමේ ඥාණයක් තියෙනවා. චින්තාමය ඥානය නැහැ, භාවනාමය ඥානයකුත් නැහැ. නෙය පුද්ගලයාට ශ්‍රුතමය ඥානයක් නැහැ, චින්තාමය ඥානයක් නැහැ, භාවනාමය ඥානයක් නැහැ. පදපරම පුද්ගලයාට ශ්‍රුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය අනාගතය අධිකර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා. ඒක සත්‍යගතෙන් වාසි කිසියම් ආකාරයකට මේ සියලු පුද්ගලයෝ හතර කොටසකට වෙන්කරොත් කරා නම් මේ හතර කොටසේ කොතන හරි අපි ඉන්නෝන්නේ. මේ වෙනකොට අපි ඉතින් මේ මම මෙතනයි මෙතනයි කියලා හිතාගන්න පුළුවන් වෙයි දැන් කියපු අර්ථකථනයේ හැටියට. ඒක නමුත් මේ අර්ථකථනයේ දීර්ඝ විස්තරයට යනකොට අර කලින් හිතපු දේවල් පොඩ්ඩක් වෙනස් වෙන බවක් මට නම් පේන්න තිබුණා. උගතඤ්ඤ කියලා කිව්වේ මොකද්ද ඉස්සෙල්ලා? මේ සුතමය ඥානෙ යුක්තයි, චින්තාමය ඥානෙ යුක්තයි, භාවනාමය ඥානයක් නැහැ කියලා. මෙතෙන් විස්තරය කියනවා සසර බොහෝ කල් හුරු පුරුදු කළ, හිතන් හුරු කළ මනසක් තියෙන කෙනෙක්. එඹුදු මනසකට ලෝකේ ස්වභාවයේ යම් පමණකින් හමුණා නම් ඇති. එයාට අවශ්‍ය මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන දැනීමක් පමණයි. ඒ ටික නැතිකමුනේ ලෝකේ ඉන්නේ. යම් වෙලාවකදී දුක්සහගත ලෝකෙන් එතර වෙන මාර්ගය පිළිබඳ කෙටියෙන් වහන්ට ලැබුණා නම් ප්‍රමණක් මැති ධර්මය අවබෝධ වෙන්න. ලෝකෙ තුල ස්වභාවය යාට කවුරුත් කියන්න ඕනේ නැහැ. හොඳට සත්‍යෙදී හිතන්න හුරු වෙලා තියෙනවා. සරුවත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතන්න. මේ කාලේ කෝලිත උපතිස්ස නම් හිටියේ බුදුරන් වහන්සේ හැම වෙලේ කලින් ජීවිතේ දුකයි කියන අදහසින්, ජීවිතේ નિසරුවයි කියන අදහසින් ලෝකෙ සතුට වෙන සපසාග ධර්මවල නිස්තර බවක් තියෙන කියලා හොඳට හිතපු උරු පුරුදු මනසක් තිබුණා. දුක නිම පිළිබඳ පණිවිඩය විතරයි ඒ අයට අවශ්‍ය data තිබුණේ. යේ ධම්ම හේතුප්පව තේසං හේතු තථාගතව කිනේ දුක නැති කරන තැනට යන මාර්ගය පිළිබඳ කෙටි වචන ඉදිරියම. ඉතින් ඒ විදිහ තමයි මේ උග්ගඩිතඤ්ඤ කියන එක පැහැදිලි වෙන්නේ. එතකොට අර මුලින් මට එක කියනකොට හිතන අසුතුම ඥානෙ විත්තයි, චින්තන ඥානෙ විත්තයි, භාවනාමය ඥානයක් තමයි අඩුපාඩු තියෙන්නේ කියනකොට අපි එතන දින්නේ කියලා. බලන් ගියන් පස්සේ එතන නෙවෙයි නේද කියලා හිතන මේ පැහැදිලි කිරීම හැටියට. ඊගාවට තියෙනවා විපංචිතඤ්ඤ පුද්ගලයා ගැන කෙටි අර්ථකථනය තියෙන්නේ. සුතුම ඥානයක් තියෙනවා, චින්තන ඥානෙ නැහැ, භාවනාමය ඥානයක් නැහැ කියලා. ඒකේ විස්තරය තියෙනවා. නමුත් අහගත්ත දේ නැවත නැවත හිතේ හුරු කළ බව තව ටිකක් අඩුවේ. ආගත්ත දේ නැවත නැවත හිතේ හුරු කරල බව තව ටිකක් අඩුයි යාට. ඒ නිසා යාට ධර්මය අවබෝධ වෙන මදක් වෙලා යනවා. ධර්මය ආනකොට අහපු දෙයට අනුව නොනින් අර්ථය ටිකක් බලන්න වෙනවා. අර්ථය මෙනෙහි කරන්න වෙනවා. අර්ථය බලලා මෙනෙහි කරලා ක්ෂණිකව අවබෝධ කරගන්නවා. අපි ඊට සිතේ දියාගමු. නෙය කියන්නේ දැනගත යුතු නෙය පුද්ගලයාට සුතමේ ඥානයක් නැහැ. චින්තාමේ ඥානයක් නැහැ. භාවනාමය ඥානයක් නැහැ. නමුත් එයාට මේ දේවල් ඇති කරගන්න පුළුවන්. මුලින්ම අහන්න ලැබෙන්න ඕනේ, ආගද්දේ හිතන්න හුරු කරගන්න ඕනේ. එහෙම හුරු කරනකොට ලෝකේ විරාග ස්වභාවය ඇති වෙන ධර්මයේ අවබෝධ වෙනවා. පදවම කියන්නේ පදේ කෙලවරකොට, වචනේ කෙලවරකොට ඉන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන යාට වචන ටිකක් ඇහෙනවා මිසක වචන වල අර්ථය මෙනෙහි කරන්නේ නැහැ. අර්ථය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. අහන වෙලාවට මෙනෙහි කරන්නේ නැහැ. නැකිට ගිහින් මෙනෙහි කරන්නේ නැහැ. වචනෙන් පමණක් සීමාව චර්ිතයක් වෙනවා. මේ කොටසෙන් අපි ඇත්තටම කොතනද ඉන්නේ තමන් කියලා තමන් හිතා ගන්න වටිනා. මොකද මම මේක කියන්නේ හිතුවේ මේ ආශ්‍රයෙන් ආශ්‍රය ධර්මයෙන් ගිවන විදිහට, මේ භයංකර සංසාර ගමනින් එතරින්න විදිහට අපි නොවනින් හිතනවා නම් මේ සුතමේ ඥානෙන් ලෝකේ ඇත්ත ඇති හැටි අහලා නොතිබුණා නම්, ලෝකේ විරාග ස්වභාවය අහලා නොතිබුණා නම්, ඇත්තටම සංසාරේ බය පිළිබඳව අහලා නොතිබුණා නම්, මේ පුද්ගලයා අප්‍රමාද වෙන්න හේතු නැහැ. ප්‍රමාද වෙන්න තමයි හේතු වැඩි. ඒ නිසා තමයි මේ ඔය දැන් අද අපි කොක්කලගේ මහත්මයා ප්‍රමාදකල් දීපු කාරණාවන් ධර්ම දේශනාවල මුලින් යන්තම් ධර්ම දේශනාවලට අවතීර්ණයක් හැටියට අපිට ඇහිලා තියෙනවා. ඒ ඇහිලා ඒ අවතීර්ණ අපි ඊට පස්සේ ඉතින්ගේ ලොකු දේවල් හොයාගෙන යනවා ධර්මය තුළ. අර මේ ඔය කියපු දේවල් ටික අවධානය වෙද්දී යොමු නොකළ ඒ නිසාම පීතාව ඉක්මනටම අපේ සංසාරගත පුරුද්ද එහෙම නම් එදිනෙදා දෛනික ජීවිතේ පුරුදු වලට යොමු වෙනවා. මේ භාවනාමය ප්‍රායෝගික වශයෙන් මේක දාගන්න යන්නේ නැතුව. ඒ නිසා තමයි මේ මට හිතන්න ඇතුනේ මේ පුද්ගල හතර දෙනාගෙන් අදටත් මම කොතනද ඇත්තටම මම ඉන්නේ පදපරමද? මම ඉන්නේ එහෙම කියලා කියනව නෙමෙයි. මම පදපරම කියන්නේ ඒ ඇහුවා ඊට පස්සේ අහපු දේ ඊට පස්සේ මෙනේ කතා කරන්නේ ඒක ඉතින් ඉවර කරන කෙනෙක්ද මම? එහෙම හිතන්න වටිනවා. උගතඥණන් නෙමෙයි වගේ කියලා පේනවා දීපු දාන වල විදියට. එහෙමනම් නෙයියද? එහෙමනම් උපංචිතඥද? මේවා දැන වචන මේ කවුරු හිතන්න පුළුවන් මේ වචන විතරයි මේ වැඩක් නැහැ කියලා. නමුත් සත්‍යගතයෙන් වශයෙන් දේශනා කරලා තින්නේ මේවා අපිට අපි ගැනම හිතා ගන්න වටිනවා. ඒ අනුව අපිට පුළුවන් අපි උනන්දු ඇති කරගන්න. ඉතින් මේ අද කතා කරන කාරණාව පිළිබඳව මේ සංසාර බිය ඇත්තටම ඉච්ඡර අනුමතක සංසාරයක් බෙල්ල කැපිලා ලේ රචිච්ච ලේවලින් සතර මා සාගර පින්තරම් ලොකු නම් ඒ තරම් දෙයක් අපිට වෙලා තියෙනවද මේ ජීවිතේ? ඒ නිසා අපි තව තවත් සංසාර බිය ඇති කරගත යුතු වන්නේ පද්මවාදී මම ඔබතුමිට යොම වෙන කැමති ඔබතුමගේ කාලය අනුව සමහරට ඔබතුමේ කලින් ඉවත් වෙන කෙනෙක් ඒ නිසා ඔබතුමිට යොම වෙනවද ඉන්න කියලා ආර්දනා කරන දිගටම පුළුවන් නම් මේ කාරණාව පිළිබඳ අපිට තවත් උනන්දු ඇති වෙන විදිහට අපිට යම පහදා දෙන්න පද්මවාද පෙරුවන් සරණයි. හැම දිනාටම මුල ටික මට ඇහුනේ නැහැ. මම ඉන්නුනේ මං හිතන්නේ විනාඩි 20ක් විතර ගිහින් නැති. නෑ ඔය ඔතන දැන් සාමාන්‍යයෙන් මම දකින විදියට කියනවා නම් කල්පගණන් අපි උපදින්න ඕන නැහැ. සාගර පිරෙන්න නැති වුණත් අපි හිතමු ඒකස්සනක් කියන්නේ ජීවිත 10ක් 15ක් උපදිනකොටත් අපි දන්නේ නැත්තම් කොතනද උපදින්නේ මොන විදියකටද මේක ඇති වෙන්නේ කියලා. ඒකම ඇස්ටි සංසාර බය ඇති කරගන්න. ඔතන අවිද්‍යාවට අපි දැන් සාමාන්‍යයෙන් මම කල්පනා කරලා කියනවා බුදුරජාණන් වහන්සේගේ වචන අරගෙන අපි රාමුවක දාලා අපි සාමාන්‍යයෙන් දන්න විදියට ඒ වචනේ අපි පුරුදු තියෙන අවිද්‍යාව මට තේරෙන්නේ මේ නොතේරෙන නිසා එහෙම ගන්නෙ නැතුව එක එක වචනයක් අපි ගැඹුරටම අරගෙන යනවා නම් පුළුවන් තරම් දිගට යම් කිසි විදියකට අපිට තේරුමක් වැඩි ගැඹුරු වැටහීමක් ලැබෙනවා. ඒක ලැබෙනවා එහෙමමයි. එතකොට සංසාරය ගැන දන්න නම් මම හුඟක් හරියටම දකිනවා. මම බොහොම බලන දෙයක් තමයි මේ මම ඒක කියලා කියන මේ සත්වයන් ගැන ප්‍රෝග්‍රෑම්ස් ටෙලිවිෂන් එකේ එනකොට මම බොහොම උනන්දුවෙන් ඒව දිහා බලනවා. එතකොට මෙතන තියෙන්නේ හැම තිස්සෙම එක සතෙක් අනිසතා කනවා. එතකොට එක සතාගේ අරගෙන ගිහිල්ලා අනිසතා වෙන ජාතිය සතෙක් ඇවිල්ලා මේ අම්මව අරගෙන ගිහිල්ලා එයාගේ දරුවන්ට දෙනවා. එතකොට මේ පැටවු ටික විලාප ගහ ඉන්න උන්ට කන්නත් නැහැ. මේ වගේ එතකොට මම තියාගන්නවා මේ මම ඉන්නේ මමත් ඔය තේරම විඳලා තියෙනවා. කියලා දකිනකොට විශාල වේදනාවක් බයක් සංසාර බයක් ඇති වෙනවා. ඇති වෙලා මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා හිතනවා. දැන් මිනිස්සුયો අතර දැන් අර කුමුදු මහත්මිය බොහොම ලස්සනට මේ මම හිතන්නේ කිව්වේ මේ වයසක උදවියෙන් නැතනම් ගැන. නමුත් අපි හිතනකොට ඒගොල්ලන්ට ඇඳක් තියෙනවා ඉන්න කෙනෙක් ඉන්නවා ඒගොල්ලන් බලන්න. නමුත් සත්ව ලෝකයේ බලනකොට ඒගොල්ලන්ට කිසි දෙයක් නැහැ නේ. කියන්නේ පාරින්ද තක්තිය සත්තු මේ පයත යකදනේ ලිපකොට මේ හැම සතෙක්ම බලනවා මම දැකලා තියෙනවා මාළුවා හිටම්. අනේ බලනවා මේ හැංගෙන්න තැනක්. තමන්ගේ ශරීරයේ ප්‍රවේශම් කරගන්න පුළුවන් තැනක් ගැන හරියට මහන්සි වෙනවා. එහෙත් ඇවිල්ලා කෑගහද්දිම ඒ සතුන් ආහාරය බවට භෝජන බවට පත් වෙනවා. එතකොට මම කරගෙන යනකොට මම මේ මෛත්‍රී භාවනාව දිගටම කරනවා. මම දැක්කා එකක් මෙහෙම දිගට කරගෙන යනකොට මට මෙන්න මේ සතු මේ විදිහන දුක දැක්කලා බුදුරජාණන් වහන්සේ මෙහෙම කල්පගණන් මෙහෙම සංසාරය අනන්ත උත්පත්ති ලැබලා තියෙන අපි මම දැක්කා දැකීමක් මේ විදිහට ඒ සේරම මටත් දරුවෝ වෙලා තියෙනවා මටත් අම්මා වෙලා තියෙනවා මටත් තාත්තා වෙලා තියෙනවා මේ සේරම මම එක කවදාහරි දවසක ඒකෝ ආදරය කරපු අය එහෙම නැත්නම් ද්වේෂ කරපු අය එහෙම නැත්නම් මමත් ඒගොල්ලන්ව මරලා තියෙනවා ඒගොල්ලන් මාවත් මරලා තියෙනවා මේ විදිහට කියලා දකින්නකොට මේක තියෙනවා විශාල කොහොමද කියන්නේ පිළිකුල් ගතියක් ජනාගතියක් එහෙම නැත්නම් ඒ කියන්නේ කැත නෙමෙයි ඒ කියන්නේ උහුල ගන්න බැරි තරමේ වේදනාවක් එනවා. ඇයි මේ වගේ කරන්නේ අපි මේ විදිහට හසුරවන්නේ? මේ අපිට මේ විදිහට හැසිරෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා කල්පනා කරනකොට, එතකොට මම මගේ මෛත්‍රී භාවනාවට යොදාගත්තා. මම නිසා මගේ ළඟ මම ඇසුරු කරන කෙනෙකුට දේශ ඇති වෙන විදිහට යම් කිසි දෙයක් කියනවා නම්, ඇසිතින් කීම් කිරීමේ සිටුවට ඒ නම් දකින්නේ කියනවා නම් කරනවා නම්, ඒ අයත් ද්වේෂ සිතක් ඇති වෙනවා නම්, අනේ සංසාරයේදී ඒගොල්ලන්ට ඒකෙන් වරදක් වෙනවා. ඒක නිසා මම මහන්සි ගන්නවා මගේ කට ප්‍රවේශම් කරගන්න. කෙනෙකුට හිසේහර නොවන විදිහට කතා කරන්න මම බලන්න ඕන කියලා මම තීරණයක් ගත්තා. ඒකෙන් මට ද්වේෂ මගේ සිතුවිලිත් මට හසුරව ගන්න පුළුවන් වේය කියලා මම කල්පනා කරනවා. එතකොට ඊළඟට මම බලාගෙන යනකොට මම දකින්න දෙයක් තමයි, අපි දන්නවද හරියට ධිට්ඨිය කියන්නේ මොකද්ද කියලා, උපාදානය කියන්නේ මොකද්ද කියලා, හේතුඵල කියන්නේ මොකද්ද කියලා, චේතන එකේ චේතනාවේ තියෙන වෙනස මොකද්ද කියලා. මෙන්න මේ ටික අරගෙන මම ඒකත් එක්ක තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට පේනවා මේ සිතයි කයයි දෙක වෙන් කරගන්න එක ඒ තරම්ම අපහසු දෙයක් නෙමෙයි කියන එක. එතකොට අපි මේ ආස වෙලා මේ කයකට ආස වෙලා අපි යන්නේ කැමැත්තෙන් මේ විඥාණය ඉඳගෙන දේවල් හදන්නේ කැමැත්තෙන්. එතන සංහාව නිසා ඇති වෙන කැමැත්තෙන් මෙන්න මේක කඩා බිඳගෙන තමයි මම මහන්සි කරන්නේ. දැන් තමන් ගොඩක් කතා කරලා තිරුවන් සරණයි යන දෙන්නට. සද්ද තිරුවන් සරණයි පදවන්නේ බොහොම බොහොම පිං. හොඳයි, මම ගෞරවයෙන් වසන්ත මහත්මයාට යොම වෙනවා. වසන්ත මහත්මයා මම ඔබතුමාට වෙන්නම් මෙන්න මේ විදිහට යමුකුත් මැදින් කියලා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යම් අවස්ථාවක දේශනා කරනවා කියලා සුත් දේශනාව සම්බන්ධ කරගෙන කරේ දේශනා කරන පෙර මහණෙනි ජනේල් දරුවා සහිත ගෙවල් දෙකක් මැද ඇසැති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට පේනවා ගේ ඇතුළට යන අය, ඒ වගේම ගෙයින් පිට වෙන අය, මිදුලේ හැසිරෙන අය, ඒ වගේම මේ තථාගත වහන්සේ කියනවා උන්වහන්සේට මිනිස්සුන්ට ඉක්මෝ දිවසින් මේ ලෝකයට එන අයත් පේනවා, මේ ලෝකේ ඉඳන් පරලෝකයට යන අයත් පේනවා බුදුර කියලා. ඉතින් තථාගතයන් වහන්සේ මේ මෙලෝ පරලෝ දෙකම නොනින් දැනගෙන දැකලමයි ඒ විදිහට එහෙම ප්‍රකාශයක් කරේ. එතකොට මේ අපිට මෙලෝ පරලෝ දෙකම පේනස් දෙකක් නැහැ. අපිට තියෙන්නේ මිනිස් බවට ආවෙනෙක් වෙච්ච අසක් විතරයි, මස්සක් විතරයි. මිනිස්සුන්ට ඉක්මෝ දිවසක් තියෙනවා නම් අපිටත් පරලෝ පේනවා. එහෙනම් අපේ ගතිය මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඊගොඩ දෙවියෝ මිනිස්සු මිනිස්සු තිරිසන්නු නිර්සත්තු කියන තැනක තියෙන්නේ මේ පංච ගති ටිකක් පමණයි. මනුස්ස කියන ගතිය අපිට උරුමලා තියෙන්නේ මෙලෝ දකින්න හැක් විතරක් තියෙන නිසා. මෙලෝ විතරක් නෙවෙයි පරලෝක් පෙනෙනවා නම් අපේ ගතිය වෙනස් වෙනවා. ගතිය වෙනස් වුනේ නැත්තේ දැකීම වෙනස් නෙවෙච්ච අපේ දැක්ම වෙනස් නොවුණු නිසායි කියලා මේ අපිට ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවලින් පෙන්වුම් කරලා දෙනවා. ඉතින් දැකීම වෙනස් කරගෙන, ගතිය වෙනස් කරගෙන, මනුෂ්‍ය ගතිය ඉක්මව දෙවියන්ගේ මත්මේ ගතියක් ඇති කරගන්න පුළුවන් මෙලෝ පරලෝ දෙකම දකින තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සමහර අය අපේ විසර මහත්මිය කිව්වාගේ කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතයන්ගේ හැටියලා දස කුසල කර්ම පත කරලා දාන සීල භාවනා ආදී කුසල කර්මයන් කරලා මරණයට පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා. ඒ වගේම සමහර අය දාන සීල භාවනා ආදී කුසල කර්ම කරලා ත්‍රිවිධ සුචරිත හැටියලා දස කුසල ධර්ම පූර්ණේ කරලා මනුෂ්‍ය ලෝකෙත් උපදිනවා. සවස්ත අය කාය දුෂ්චරිත, වාක් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කරලා ත්‍රිවිධ දුෂ්චරිත හැටියලා දස කුසල කර්මපතයන් කළා පංච දුස්සජ්ජය ඇතිල මරණයෙන් පස්සේ പ്രേත ලෝකෙ උපදිනවා. ওই විදිහට අසුර ලෝකෙ, තිරිසන් ලෝකෙ උපදින හැටි ඉන්නවා. නිරේතනය තින්නවා කියලා. එතකොට මම ගෞරවයෙන් වසන්ත මහත්තයට වෙන්න කැමතියි. මෙතරම් වූ අනුමතග්ග සංසාරයේ එක අපිට දැන් කොකලගේ මහත්තයා කියලා දුන්නා. ඒ වගේ සංසාරයක අපි ඔය කියපු හැමතැනටමත් ගිහිල්ලා තියෙනවා බව තමයි අපිට අහලා තියෙන්නේ. අපිට ඉදිරියටත් යන්න අපිට හොඳටම අවකාශ තියෙනවා නේද? එහෙම කෙනෙක් මම කලින් කියන අවස්ථාවලත් බොහෝ අය ඉස්සරහට ඇවිල්ලා කියනවා නෑ නෑ ඔයා කරලා තිනා මේක කරලා තිනා ඔයාට නම් එහෙම නෑ කියලා කියයි කෙනෙක්. නමුත් ඒ කිව්වට අපි සීබුද්දෙන් අහන්න ඕනේ නේද? අපි යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙලා නම් ඒක තමයි දන්නවා. එහෙම දන්නවා නම් ඉතින් තමන්ට බය වෙන දෙයක් නෑ. එහෙම නැත්නම් තමන් ඔය මොන කුසල් කරත් මොන පින් කරත් තමන් තවමත් ඔය කිව්වා වූ තැන් වලට යන්න අපේක්ෂකෙක් නේද කියලා ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් සමග මම කැමති වසන්ත මහත්මයාට යොමු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියලා දලත් මහත්මයා ඒ උතර මේ ප්‍රශ්නය ගැන බලුවාම අද මාතෘකාවට සම්බන්ධ කරලා අතරම බුදුජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොටම මහන්සියගේ මුලින් සිටුණු දහම් පණිවිඩයක් නැත්නම් උදාන වාක්‍ය අනුව බලනකොට අපිට පැහැදිලිව තේරෙනවා මේ සංසාරේ කියන මේ කැන්සර්ලා ආව මේ වඩුව මට හම්බුණා කියන ඒ වගේ උදාන වාක්‍යයක් මේ සංහාව කියන වඩුව මගේ මේ ශරීරයේ හදපු වඩුව මට අද හම්බුණා කියන එක වගේ තමම මේ ගිනගෙන තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි දෙයනවා අපි සසර යන ගමන මොනතරම් අපි භයානකද කියලා. මේ දැන් අපි සාමාන්‍ය ජීවත් වෙන ලෝකයේ දිහා බලනකොට මේ දැන් අපි සාමාන්‍ය ජීවිතේ කීප දිනකම ලස්සනට අපි ඒක පැහැදිලි කර තේනවා. ප්‍රශ්නයට දැන් විතරකට අපිට තේනවා හොඳටම අපි සංසාරේ ඕන තරම් දිවි ලෝකවල ඉතිරලා. අනන්ත අප්‍රමාණ අපේ අපාය කතර අපාය විදිකාරක මහවිදුර කියන්නේ එතෙන්ද? ඒවත් ඉඳලා. දැන් මනුස්ස ජීවිතයක් ලබාගත්ත මේ මොහොතේ මේ කාල පරිච්ඡේදයේ අපි දන්නේ තාක්ෂර කාලයක් අපි දිනනවා කියලා. ඒකකට බුදුරජාණන් වහන්සේගේ එතනදී සිදු අපිට කණුවේදී තමයි හිත ගිනිගත් කෙනෙක් ඒක නිවන්නේ මොන වගේ වේගයකින්ද? ඕනකම සිතා. එමැතිකින්ද ඒ විදිහට මේක අවබෝධ කරගන්න. ධර්මයේ අවබෝධ කරගන්න. එකෙන්නේ උනාසේ දේශනා කරලා තියෙන විදිහට අපිට පැහැදිලි දෙනවා මේ ඒ කියන්නේ මේ විශාල සූත්‍ර රාශියක් අපිට තියෙනවා මේ සූත්‍ර වල විවිධාකාර දේශනාල් කරලා තියෙනවා ඒ වගේම අපිට ප්‍රතිසම්පාදිනේව ගලපනකොට අපිට පැහැදිලි දෙනවා උන්වහන්සේගේ විදේශනා කර අවිද්‍යාපත්‍ය සංඛාරයක් වුනම ඒ සංස්කාර ඉතන කියන සංස්කාරයේ විඤ්ඤාණ සංඛාර කියලා අපි විඤ්ඤාණ සංඛාරගත අනින් ජරිතන්ත එතකොට එතන ආනෙන්ජාදු සංකාර කියන වෙනස් නොවන. ඒ කියන්නේ ඒකත් වෙනස් වෙනවා. එතන අපි හිතුවට එතනත් ආනන්ජී කියන්නේ ඒ වගේ කියන්නේ අසඤ්ඤ කල්ලේ නැත්නම් මේ ඒ වගේ අසඤ්ඤ කල්ලේ නැත්නම් අරූපී ලෝකවල. ඒ අරූපී ලෝකවල ඒවා කල්ප ගාන කල්ප 500ක් නම. ඉතින් ඒක ඒවා නෙමෙයි කරන්න ඕනේ කියන එක අපිට සූත්‍රවල පැහැදිලි කරලම කියනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දුක සූත්‍රයක් කියනවා මම මතකයි. වේලාම සූත්‍රය. ඒ වේලාම සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ අසුරු තමක් මන වේලාවක අනිත්‍ය සංඥාව වඩන්නේ. ඒකකොට පැහැදිලිව තියෙනවා උන්වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරේ අනේ අනාථ චින්තික සූත්‍ර මාක දේශනාරාමේදී. ඉතින් ඒකු කියනවා මේ කොච්චර වටිනවද මේ අසුරු තරක් ගහන විදිහට ඒ වගේ වෙලාවක් මේ අද්දක ඉංග්‍රීසික මේව කරලා ඒ කුංචි කාලයක් ඒක කියන සාල මේ කිලා කියන්නේ සසරෙන්ම ඉගෙන ගන්න පුළුවන් ඉතින් තමයි මාස්ටර් පැහැදිලි කරන්නේ ඒ කියන්නේ කිහෙත් පැහැදිලි කරනවා අනිත් දේවල් නොකරන එක නෙමෙයි ඒක කියන්නේ වටිනාකම ඒක නිසා අපි අද මේ සූත්‍රයට ගලබලන්නේ පොගලගේ මහත්මයා මේ පැහැදිලි කර සූත්‍රයේ මේ විද්‍යාන මහත්මිය කියේ මේ අනන්ත සංසාරයේ අපි විඳපු දුක් ගැන කොමා උපමා අරගෙන පෙන්නනවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් සස්තර කියන්නේ මේ තරම් බහනිකයි. එහෙනම් අපි මේක ගැලවෙන්න ඕනේ මුල විද්‍යාවකටද අපි මේ කියන කුංචි කාලය තුළ අපි හිත යමුකෝ. වැඩි කාලයක් නැති නිසා. ඒක නිසා අපි දැන් බලතු මහත්මයා කිව්වා වගේ දැන් පුද්ගලයන් හතර දෙනෙක් ගැන කිව්වා අපිට ඒ අපි දන්නේ අපිට අනුමාන කරන්න පුළුවන් තම තමාගේ හිතට අපි මොන තැනක ඉන්නවද පද පරමද ඒ කියන්නේ කොහොමද අපි දන්නේ නමුත් අපිට අපිට තම තමන්ට හිතාගන්න මට කියන්න බැ තව කෙනෙක්වත් අනුමානෙන් මට හිතාගන්න කියලා නමුත් ඒක ඉනම් අපි කොහොමද හරි පැත්තට හරව ගන්න කියන එක ඒ ප්‍රතිමායක ප්‍රතිස්පදකවල කියන විදිහට අපිට හරියම වැදගත් වෙනවා ඉතින් කොහොමද මේ දෙපැත්තට යන්නේ කියලා සාස්තර දැන් අපි තින්දහම් කරගෙන සිටියොත් ඒක නේද ඒ කියන්නේ සම්පපාපස්සක් කියන කුසල සුපි සම්පදාය කියලා කියලා තියෙනවා කොහොමද මේ පටිච්ච සමුප්පාදයට චතුරාර්ය සත්‍ය ධර්මයට ගැළපෙන විදිහට සාස්තරයෙන් උඩට දෙන්න හිතන ක්‍රමය ඒකට කියලා කිව්වොත් ලෝකෝත්තර ධමයක් කියලා කියනවා ලෝකෙන් ඉතර වෙන්න ඒක ලෝකයේ ඇතුළේ ඉඳගෙන ලෝකෙන් ඉතර වෙන්න ධමයක් නම් ලෝකෙන් ඒක මේක පටිසෝධයක් ඒ කියන්නේ මේ සිත් පරම්පරාවන් විසාවෙකින් ඇති වෙනවා ඒක ඒක වෙන වේගයට අපි කොහොමද මේකට ප්‍රතිසෝධගාමි කියලා බලලා කොහොමද වෙන්නේ කියන එක අපි ඉස්හාමත්ම මේ ගැඹුරට ප්‍රශ්න කරලා බලලා හිතන්න ඕනේ මේ කොහොමද මේ අනිත්‍ය සංඥාව හරියට වඩන්නේ කියලා ඒක හරියට කරොත් ඒක අපි සමන් ලැබෙන හැම මොහොතක් මොහොතක් පාසාම ඒ කියන්නේ සතරේ වියවෙම නෙමෙයි ඕනම විදිහකට ඒ කියන්නේ ඊට වඩා විදිහකට පුළුවන් නම් මේක හිතන්න හැම මොහොතකම මම හිතනවා ඒක තමයි ඉතාවත්ම උත්තරේ මිකෙන හිතනවා මොකද අපිට දැන් ඇත්තටම කියවන අපිට සුපර්මේ ඥානෙ තියෙනවා ඒ කියන්නේ අපි අහලා තියෙනවා ඒ කියන්නේ අපිට දැන් අහලා කල්‍යාණ මිත්‍ය සේවනයක් තියෙනවා සුත්තු දේශනා අහලා මේක දැනුමක් පිටික වර්ධ වෙනවා එහෙනම් අපි අපිට කරගන්න ඕන දේ අපි කරගන්න ඕන කියලායි මට හිතෙන්නේ දුලක් මහත්මයා මම කියවන්නත් මේක. දේවසනායි මසන්වත් බොහොම පිං මම ගෞරවයෙන් කමල් මහත්මයාට යොමු වෙනනම් කමල් මහත්මයා ඔබතුමාට පුළුවන් මේ අද සූත්‍ර දේශනාව ඒ ඔබතුමාට වැදගත් වටිනා කොටසුනේ කොහොමද කියලා අපි ඉස්මතු කරලා දෙන්න. ඊට පස්ව මම කොකරත් මහත්මයාට ආරාධනා කරනවා කිලින්ම කමල් මහත්මයාට පස්ව එකතු වෙලා අපිට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න මේ සූත්‍ර දේශනාව. හොඳයි කමල් මහත්මයා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි බයමුටම මම මේ කලිනුත් කියන හැදලා තියෙනවා මේ අපි බලාපොරොත්තු අපිට ඉදිරියේ තියෙන අවාසනාවන්ත තත්ත්වය ගැන ඒ කියන්නේ දැන් මේකෙත් පෙන්නා අපිට මේ අපිට මොකද්ද ඉදිරියේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ මේ පස් පොඩ්ඩක් මේ පිටට අරගෙන ආය සුගතියේ උපදින්නේ අන්න ඒ වගේ ප්‍රමාණයක් මේ ලෝකේ පස් ප්‍රමාණයට සම්බන්ධ කරලා බලනකොට කියලා එහෙම පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ සුගතිය කියන්නේ මේ මනුස්ස ලෝකයේ සුගතිය. ඒ සුගතියක උපදින්න තියෙන chance එක නැත්තම් වාරය අපේ ජීවිතේ ඉවරුනහම අන්න ඒ තරමට පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි මේකෙන් පෙනෙන්නේ. ඒ කියන්නේ අපිට අපි අර වසන්ත මහත්තයා කිව්වා වගේ වැඩි හරියක් අපි යන්නේ මහගෙදරට තමයි. ඒක ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. එහෙම ඒකෙන් ගැලවෙන්න ඕන නම් කවිදයක් තියෙනවා. මම කීපවරක්ම කියලා තිනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන් වුණොත් අපි මේකෙන් ගැලවෙනවා කියලා හිත. ඒක තමයි අපි ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන අපි. ඒක දැක්කොත් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අපි මේෙන් ගැලවෙනවා. ඒක තමයි මේ කියන්න තියෙන්නේ. එතකොට අපි ඒක මේ නොඑක කතාවල ඒක ඔක කියනකොට ඒවට විරුද්ධවත් කතා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ කොයි තත්ත්වයේද කියලා. අර මේ වසන්ත මහත්තයා කිව්වා හිස ගිනිගත්තු කෙනෙක් වගේ කියලා. හිස ගිනි ගන්න තියෙන කොටත් අපිට බුදුහාමුදුර කියලා තියෙන්නේ හිස ගිනිගත්තත් කමක් නැහැ. අපි එතන මේකෙන් ගැලවෙන්න බලන්නේ කියලා මේ සත්‍ය අවබෝධ කරගෙන මෙතනින් ගැලවෙන්න බලන්න කියලා. ඉසගිනි ගත්තත් කමක් නැහැ කියලා. මේ අනේ ඒ தත්ත්වය හුඟක් බයන්නේ කයි. අපි හිතනවා අපි කරලා තියෙන පින් වලින් අපි බේරේ කියලා. කවුද මේ මල්ලිකා දේවිය කුසල රජුරන්ගේ විස මොකක්ද අර මේ විශාල දානයක් දුන්නා. ඒකෙන් ගැලවුණේ නැහැ නේ. එතකොට අපේ මේ අපේ අන්තිමට හිටපු මේ ධර්මාශෝක රජතුමා මොනතරම් 84,000 පන්සල් හදලා තියෙනවා. ඒත් අන්තිමට ඉපදුනේ සත්ව ලෝකයක. අනේ ඒකෙන් හිතාගත්ත හැකි තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ තරම් තමයි බය වුණොත් අඩුගානේ බය වුණොත් අපිට මෙතනින් ගැලවිලා යන්න පුළුවන් වේවි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. නැත්තම් chance එක තියෙනවා දෙයලා යන්න. නමුත් වැඩි හරියක් මේ වැඩිම වශයෙන් ඉදිරිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ නෑනේ දුක තමයි. දුනත් දැනුත් දුක තමයි තියෙන්නේ. හැම වෙලේම මේ ඒක පිනෙන්නේ නැතිකම තමයි තියෙන්නේ. අපි හැම දෙයක්ම හැම වෙලේම යමක් දැක්කත් යමක් කතා කරත් වචනයක් කතා කරත් ඒ හැම වෙලාවෙම අපි පංචපාදාස්කන්ධයක් හදනවා. ඒ කියන්නේ දුක ඇති කරගන්නවා. ඒක කරුණා කරන්න ඕන. තව දෙයක් කියන්න තියෙනවා. දැන් අපේ ජීවිතේ බලන්න අපිට හැම වෙලාවෙම මොන හරි මදි නේද? තව දෙයක් අඩුකමක් තියෙනවානේ. ඒක තමයි අපේ තණ්හාව. අපි බලාපොරොත්තු වෙන්නේ තව දෙයක් අඩුවක් තියෙනවා. ඒක පිරෙන්නේ නැහැ කවදාවත් නේ. මුලින් ඉතල බලන්න. දැන් කතා කර ඇති තිරුණ සර්ණේ. තිරුණ සර්ණේ ඉතල දිනකට මම පොඩ්ඩක් එකතු කරන්න. අපි කොග්ගලගේ මාතේ කිව්වා වගේ ඇත්තටම තණ්හාවයි අවිද්‍යාවයි තමයි අම්මයි තාත්තයි කියලා නැති කරන්න ඕනේ කියලා කටුකුරු ඥානන් ස්වාමීන් වහන්සේ කියන්නේ තුමාගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ. ඉතින් එකදී මට කියන්න පුළුවන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරණකොට නීති විවරණ ලැබනකොට ඇත්තටම මේ දීපංකර පාදමූලයේදී දැකලා තියෙනවා ඒ කාලේදී මේ ඌරෝ ටික පාරේ යනවා. ඒ ඌරෝ ටිකම මේ බුදු වුණයන් පස්සේ පාරේ යනවා දැකලා පෙන්ලා තිනවා සිනහ පාල කරලා ආනන්ද හැඳුනට මෙන්න මේ ඌරෝ එදත් මම දැක්කා මේ පේළිය මෙහෙමම තමයි කිය. ඉතින් ඒ තරමට සසර භයානකයි. එතකොට මට මේ කියන්න පුළුවන් අර මිලක්ක තිස්ස කියන වැද්දා මේ ලංකාවේ අනුරාධපුරයේ මම හිතන්නේ මිහින්තල ආයුබේද කොට අර පස්තුන අරහත්ත්වයටපත් මේ අනාගාමීත්වයටපත් වුණා බොහොම මහන්සි වෙලා. ඉතින් ඒක අපිට තේරුම් කරගන්න පුළුවන්. තේරුවන් සර්නේ. අතිරුවන් සර්නේ ප්‍රසන්න වාසේ ඔබතුමා කතා කරන්න බාධාක් වුණා නම් සමා වෙන්න. කාගේද මයික් එක ඔන් වුණා වෙන්නේ නැති. ඔබතුමීට ඔබතුමා නැවතත් දෙකෙන් පැහැදිලි කරන්න බාධාක් වුණා නම් නැවත ඒ කොටස පැහැදිලි කරන්න. ප්‍රසන්න මහත්මයා ඔබතුමාගේ මයික් එකේ වෙන්න තියෙන සංගීත අධ්‍යයනය නේද? හොඳයි. හොඳයි. අපි එහෙනම් කොකලගේ මහත්මයාට යමු. කොකල මහත්මයා ඔබතුමාව ටික වෙලාවක් අපි නේද තිබ්බා කට්ටි ගොඩක් කතා කරලා ඔබතුමාට යමු වෙන්න. හොඳයි. තෙරුවන් සරණයි. උංගක් කාරණා කතා කරනකොට අපි හොඳයි අදහස් මතුවෙන එකේ මට මේ මූලික සූත්‍රයට අවධානය යොමු කරන එකත් මතක තියාගන්න ඕන. ඉතින් මේ දැන් ඒ කියපු කරුණු වලට වඩා මම ආයේ අපහු සූත්‍ර පැත්තට එන්නම්. මෙතන අපිට මට පේන පැති ටිකක් මම කියන්නම්. මේක එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනාවක් කළේ කාටද? ඒකේ එක විස්තර කරලාමයි මේක කියන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා යක්පමණ භික්ෂුන් වහන්සේලාට ඒගොල්ලෝ සබ්දේ ආරණ්‍යක සබ්දේ පින්ඩපාතික සබ්දේ පාංශුකූලික සබ්දේ තෙචි වරික. මට මේ වචනේ ඉස්සෙල්ලා තේරුන්නේ නැහැ. මේ කියන්නේ අර තුන් සිවුර සහිත කියන අදහස. චීවරික කියන එකට තේ චීවරික. ඒතර තුන් සිවුරු දරන පාංශුකූලික පින්ඩපාතික ආරණ්‍යවාසී හැබැයි සසංයෝජන. කියන්නේ සංයෝජන සහිතයි තම පෘථග්ජනයි කියන එක තමයි එතන අදහස් වෙන්නේ. ඒකට පෘථග්ජනයි හැබැයි මේගොල්ලෝ දැන් අර සාමාන්‍ය හාමුදුරුවරු නෙවෙයි. අරණ්‍ය වාසීමයි පින්දපාතිකයි පාංශුකූලිකයි ඉවර තුනක් විතරයි දරන්නේ. ඒවා කියනකොට අපිට මතක් වෙනවා මේ බොහොම ගරු කරන්න වටින මේ මේ දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා නෙමි. එතකොට එතන එක පැත්තකින් මට නිකන් එන අදහසක් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේලා බොහොම විනය ගරුක බොහොම කැපකිරීමකින් උත්සාහයක් යොදන පිරිසක්. හැබැයි ඒගොල්ල තාම පෘථග්ජනයි. එතන මට නිකන් හිතෙනවා ඒක තම තමන්ට දාලා බලන්න පුළුවන්. අපි බොහොම උත්සාහය යොදනවා. ගාක් උත්සාහය යොදනවා සීලයක් බොහොම ගැඹුරින් රකින්නවා වෙන්න පුළුවන්. බොහෝ භාවනාවල යෙදෙනවා වෙන්න පුළුවන්. ඊළඟට මම කියන විදිහට ඉන්නවා මේ විනය නීති වලට අනුව වෙන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසකට ඇයි බුදුරජාණන් වහන්සේ මේ තව පැත්තක් දෙන්නන්නේ? ඒත් මේගොල්ලෝ අපිට එක පැත්තකින් හිතනවා දැන් මේගොල්ලන්ගේ වීරිය අඩුවක් තියනවාද? කොහොම වීරිය කරනවා? එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ අඩුවක් තියනවාද? ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා නම් කොහොම මේ දුක් විඳ විඳ මේ ඔය වගේ අරණ්‍ය වාසීව පින්දපාතිකව පාංශුකූලිකව චීවර තුනක් දරමින් එහෙම ඉන්න විදිහකුත් නැහැ. ඒකට සීල පැත්තේද, සත්‍යාව පැත්තේද, භාවනා පැත්තේද මොකක්ද අඩුව? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේගොල්ලන්ට මේ සතර බොහොම දිගයි කියන කතාව. මේකෙ පටන් ගත්ත කෙලවර පේන්නේ නැහැ, ඉවර වෙන කෙලවර පේන්නේ නැහැ. එතන එක අදහසක් තමයි ඕගොල්ලෝ ඔය ඉන්න තත්ත්වෙන් හිටියොත් ඔන්න ඔය කියන සසරේ තමයි මෙච්චරකල් ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ගමනක ඉස්සරහට යන්නෙත් ඔය වගේ ගමනක කියන පණිවිඩෙත් මෙතන හැංගිලා තියෙනවා කියන එක. අකට මේගොල්ලෝ පෘථග්ජන. අකට මෙච්චර උත්සාහ කළාට තාම අර මෙච්චර කාලයක් මේ සතර මහා සාගරයට වැඩිය ලේහලපු ඒ විඳ දුක්තික ඒවයින් ගැලුණා කියලා කියන්න මත්තමක තාම නැහැ කියන පණිවිඩය. ඒකට ඕක මං හිතන්නේ ගැඹුරට වැදුනොත් එහෙම උත්සාහ කරන කෙනෙකුට ඒ තමන්ගේ අඩුවක් තියනවා නම් හදාගන්න හොඳ පණිවිඩයක් වෙනවා ඒක නුවණින් අහන කෙනෙකුට. ඉතින් බුදු කෙනෙක්ගෙන් වගේ අහනකොට මං හිතන්නේ බොහොම හිතට ගැඹුරට කාවදින්නවා වෙන්න ඕන. එතකොට අන්න ඒ පණිවිඩේ මෙතන දුන්නා කියන්නේ එක මට නිකන් හිතන එක පැත්තකින්. ඒ කියන්නේ ඔහොම හිටියටම මදි. තාම මේ සසරේ බාහනක කමෙන් නිදිලා නැහැ කියන පැත්ත එක පැත්තකින් එක්කෙනාට තම තමන්ට හිතට වදින විදිහට දීලා තියෙනවා. එතකොට තමයි එහෙනම් මේක කොහොම හරි ඊළඟ ජීවිතයට යන්න බෑ, මේ ජීවිතේ මේක ඉවරයක් කරගන්න ඕන කියන නුවණක් එන්නේ. ඒක ඇති කරන්න මේ සසරේ බයපැත්ත පෙන්නලා දෙනවා දුක කියන එක. ඊළඟට ඇයි මෙහෙම සසරේ ආවේ, ඇයි මෙහෙම සසරේ යන්නේ කියන කතාවක් මෙතන කියනවා. ඒක තමයි අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම්. අවිජ්ජා නීවරණේ තණ්හා සංයෝජනේ හින්දායි මේක වෙලා තියෙන්නේ. ඒතන අනිස්පත්තට පේනවා. එහෙනම් කරන්න ඕන මෙන්න මේ දෙක කඩන එක. නැතුව ඔය ඔගොල්ලෝ මෙච්චර කල් රැකපු ටිකෙන් මේ ටික තාම කැඩිලා නැහැ කියන පැත්තකුත් පෙන්නවා කියන එක. ඉතින් මේක බොහොම නුවණින් දකින්න ඕන පැත්තක්. මේක මට පේනවා දැස. ඉතින් එතන එහෙනම් අපි උත්සාහ කරන්න ඕන බුදුදහමක් තියෙන කාලෙක මෙන්න මේ දෙක කඩා ගන්න. අවිජ්ජා නීවරණයි තණ්හා සංයෝජනයි. ඒකට ඒකට අදාළ ටික කළේ නැත්නම් අනිත් සේරම කළත් මේ භයානක තත්ත්වෙන් නම් මිදෙන්න විදිහක් නැහැයි කියන පණිවිඩය. මේක දැන් අපේ සාමාන්‍ය ජීවිතයට දාලම බලන්න ඕන දේවල්. මම මේකේ තමයි ඊයේ ඇත්තටම ඊයේ යතයි ලැබුණ අත්දැකීම් දෙකක් මම කියන්නම්. ඊයේ මම යම් කිසි ප්‍රදේශයකට ගිහිල්ලා ගියා. මේ බොහොම උත්සාහ කරන මෑණියන් වහන්සේ නමක් මුණ ගැහෙන්න මම හිටපු ගමන් ගිහිල්ලා කතා කරනවා. මොකද මම දන්නවා මේගොල්ලෝ යම් කිසි මුලාවක ඉන්නවා. ඉතින් ඒ මෑණියන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, කලින් හිටිය මෙඩිකල් ડોක්ටර් කෙනෙක්. අහන වෙලා ඉන්නේ. ඉතින් හිතන්න බැරි කෙනෙක් නෙවෙයි. එහෙනම් අපිට යම් කිසි දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඉතින් මම දන්නවා දැනට මම කවුද කියලා කියන්නේ නැහැ. යම් කිසි ගුරුවරයෙක් නිසා මාර්ගයේ ටිකක් කල් දමන මට්ටමකට වැටිලා තියෙනවා. ඉතින් මේ මෑණියන්ට ගාක් අවස්ථාව තිබුණා කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ ළඟින්ම ඇසුරු කරන්න. අපිට වඩා දිනපතා පව මුණ ගැසීමේ මට්ටමක හැකියාව තිබුණා. හැබැයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තේ නැහැ. ඉතින් තාමත් ඉතින් දැන් නම් ඒ අවස්ථාව නැහැ. ඒ නැති කාලෙත් තාම ඉතින් එක එක ධර්ම ප්‍රස්සේ යනවා. ඉතින් ඒ එතන මට කියන්න ඕනේ නේ. දැන් මම සාකච්ඡා කරනකොට කිව්වා මම මේ ළඟදි බණක් ඇහුවා කෙනෙක්ගේ. ඊට පස්සේ මට දැන් හරි බයක් ඇති වෙලා තියෙනවා. මේක කොච්චර දුෂ්කරද කියන එක, මේ මාර්ගඵල නිවන් අවබෝධ කරන එක කොච්චරනම් දුෂ්කරද කියන පැත්ත බොහෝම දැනුණයි කියලා. ඒක කියනකොට මං අනිත් පැත්තට කිව්වේ දැන් බෝවන්සේ ඒක නුවණින් හිතලා බලන්න ඔය කියපු කරුණ. හරි දහමක් ඇහිලා වෙනමන නැත්තම් ආර්ගඵල ලැබීම මහා දුෂ්කර කාර්යයක් කියන එක හිතට වැදුනහම වෙන්නේ මොකක්ද ඇත්තටම? තමන් අධෛර්ය වෙන එකක් නේද? මේ ජීවිතේ නම් මේක කරන්න බෑ කියන පැත්තට නේද ඔය යන්නේ? ඒකට නුවණින් බලලා අඳුර ගන්න කිව්වා. මේක මාර ධර්මයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්ද කියන එක. ඒක නෑතර හිතන්න පුළුවන් කෙනෙක් හින්දා අර කොච්චර දෘෂ්ටි වල හිටියත් මම කියන එක අර නුවණින් බලන පැත්තෙන් මට යම් කිසි තේරුම් කිරීමක් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ බොහෝම උපරිමයට සිලිලේ රකින්න කෙනෙක්, ඒ වගේම භාවනා වල යෙදෙන කෙනෙක්, සතිය පිහිටන කෙනෙක්, මහා කැපකිරීමක් කරන කෙනෙක්. මොකද ඉතිහාසෙත් කිව්වේ ඉතින් අර මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වෙලා තමයි ඒ මුල් හරියම පැවිදි වුණේ. ඒතකොට මේක කොහොම හරි මේක කරගන්න ඕන, කියන්නේ මහා අපි හිතන විදිහට ලොකු ශ්‍රද්ධාවකුත් ඇතුව තාමත් ඒ ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාව මොකක්ද කියන එක මෙවලින් හොයන්න ඕන. බුදුදහම ගැන මහා ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි දහම මොකක්ද කියලා හොයන තැන නිකන් මට පෙදුනා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මං කිව්වා මෙතන හිතලා බලන්න කොයි මේ නුවණින් කියලා. එතකොට දැන් නැත්තම් වෙන්නේ දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේලාගෙත් මං දකින්නේ ඉතින් බොහොම උත්සාහයක් යදයි කැපකිරීමක් කරයි මේවා කරයි. හැබැයි මෙන්න මෙතන අඳුරගත්තේ නැත්නම් අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් කියන තැන හොයන්න උත්සාහ කළේ නැත්නම් ඔය සසරේ ආපු විදිහටම ඉස්සරහට යන්නත් හේතු වෙන්න පුළුවන් කියන පණිවිඩය මේ සූත්‍රෙන් දෙනවා කියන එක. එතකොට ඒක තම තමන්ට හිතලා බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියන එක. ඒක මම මේ එක මේ උදාහරණයක් අනිත් තව සිද්ධියක් අද දවස තුල ඊයේ දවස තුල. ඉතින් මේ මම මේ දවස් දෙකකින් විතර ගෙදර එනකොට දැන් මේ අද මට ආරංචි දෙකක් තිබුණා. එකක් තමයි මාත් එක්ක හිටිය අපේ බැච්මේට් කෙනෙක් ඊයේ නැති වෙලා එයා පැය 24ක් තුල ඒ ආදාහනේ මොකද කරලා තියෙනවා. මොකද මුස්ලිම් කෙනෙක් අපේ හොඳ යාළුවෙක්. එයා හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරිලා. මම හිතන්නේ අවුරුදු 50-51 ගානක ඉන්නේ. අපේ ඉංජිනේර කෙනෙක්. ඒක එක පණිවිඩයක්. ඉතින් ඒකට අපේ බැච් එකේ යගේ සමහර ශෝක පණිවිඩ තිබුණා. ඒකම තව බැච් එකේ කෙනෙක්ගේ දුව මේ සැරේ ඕ ලෙවල් විභාගෙන් අයිලන්ඩ් ප්‍රෙස්ට් වෙලා. එතකොට ඒකට අනිත් පැත්තට සුබ පැතුම් වෙනවා. I think මම මේ සිද්ධි දෙක නිකන් හිතන්න දුන්නේ. ওই දෙක දකින්නකොට මට පෙනුන දේවල් දෙකක් තිබුණා. එකක් තමයි දැන් නැති වුණ එක්කෙනා ගැන එයාගෙන නම් වැඩි මට හිතන්න අවශ්‍ය නැහැ. මොකද අන්නේ ආගමික මුස්ලිම් එක්කෙනෙක් නිසා. හැබැයි ඒ මරණය දැක්කලා අපේ අනිත්‍ය මොකද්ද ගත්ත පණිවිඩය කියන එක. කී දෙනෙක් මේක ධර්මය දකින්න උදව්වක් කරගත්තද? දැන් අර අපේ මම මෙතනකත් නමහත් මේද කොහෙද කිව්වා ඉච්චර කල්ප ගණන් ඈතට බලන්න ඕනේ මේ බොහොම ළඟ බැලුවනම් මේ දුක දකින්න පුළුවන් කියන එක. ඉතින් මෙතනම පේනවා මම මේ තත්ත්වෙන් නිදිලාද කියන එක. අපේ කොච්චර ප්ලෑන් ගහගෙන තිබුණත් තරව මේවා කරගෙන තිබුණා. හෙට දිනකට මට යන්න වෙයිද? නැත්නම් අද හවස වෙනකොට හෙට උදේ නැගිටින්න හම්බ වෙයිද කියන මේ භයානක තත්ත්වෙන් අපි නිදිලාද? එහෙම වුණොත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ හොරු වෙලා හිස් ගැසුම් කාලා තියනවලු ඒගලා කියලා එකතු කළොත් සතර මහා සාගරයට වඩා වැඩිලු. ඉතින් අපි එහෙම තත්ත්වයකට ආයේ පත් වෙන්න තියෙන හැකියාවෙන් අපි මිදිලාද? මේ ජීවිතේ කොහොම හිටියත් අත්තර සතෙක් වෙලා හිස් ගැසුම් කන්න තියෙන තත්ත්වෙන් මිදිලාද? කටේතන මහා එක පැත්තකින් භයානක අනිත් පැත්තෙන් තමන්ව උත්සාහ කරන පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒක දැන් අර මම අර මේ සිද්ධි දෙකම මේ අද දවසේ ඊමේල් වල තියෙන සිද්ධි හින්දා ඉතින් මට දෙපැත්තම ගම්පෑ වෙවි පේනවා. දැන් අර දුව අයිලන්ඩ් ෆස්ට් උනා කියලා දැන් සුබ පැතුම් ගලාගෙන එනවා මේවා. ඉතින් මේගොල්ලෝ දකින ධර්මයේ මොකද්ද? තව තව මුලාව තව තව වැඩි කරන පැත්ත විතරම නේද මේ දකින්නේ? අච්චර අර මරණය තුලවත් මේක දකින්න හැකියාවක් තියනවාද? ඉතින් ඒ සිද්ධි දෙකේම මට පේනවා. ඉතින් අර අපේ මන් දන්නේ නැහැ මේ දළුගත්ත මහත්තයා කියපු අර පදපරමද කියලා එකද මොකද්ද මේ? මෙච්චර මේ අපිට දහමක් ලැබිලා තියෙන අවස්ථාවේ අපි මේ ජීවිතය ගෙවලා දානවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව මෙතන මූලික පණිවිඩේ නම් මේ සූත්‍රය දකින්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන අවිද්‍යා නීවරණය කියන එක තේරුම් ගන්න, තණ්හා සංයෝජනය කියන එක තේරුම් ගන්න, අනිත් සිද්ධි කොච්චර අපි කතා කළත් යම්කිසි කාලේ නාස්ති කිරීමක් විතරයි වෙන්නේ කියන එක. ඔය විඳ මෙච්චර කාලයක් කල්පදානක් විඳ දුක එහෙමම විඳින්න වෙනවා. මෙන්න මේ දෙක කඩාගත්තේ නැත්නම් ඒක කඩන මාර්ගයකට වැටුන්නේ නැත්නම් කියන එක. මොකද ඒක තියෙන්නේ බුදු දහමක් අහන්න ලැබෙන කාලෙක විතරයි. මේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ අවිද්‍යා නීවරණ හින්දා, විද්‍යාවෙන් වැහිලා තියෙන හින්දා. එහෙනම් මොනවද විද්‍යාවෙන් වැහිලා තියෙන්නේ කියන එක දකින්න උත්සාහ කරන්න ඕන මේ දහම අහන්න ලැබුණ මොහොතේ. ඊළඟට ඇයි තණ්හා සංයෝජනේ ඇති වෙන්නේ? ඔන්න ඔය දෙක දකින්න උත්සාහ කළොත් යම් කිසි ගැළවීමක් අඩුගානේ මේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්න හැකියාව ඇති වෙයි කියන පණිවිඩේ තමයි මට මෙතන මේ මට නම් මේ මේ සූත්‍රේ කියවනකොට තේින්නේ. එතකොට අන්න ඒ දෙක ගැන කතා කළොත් වැඩිය වටිනවා කියලා මම හිතනවා. අනිත්තර කියපු ඒවට වඩා දහම දකින්න උදව් වෙනවා කියන පණිවිඩේ තමයි. එතන මම බොහොම කෙටියෙන් ආයේ මතක් කරන්නම්. අවිද්‍යා නීවරණය කියන්නේ, නීවරණය කියන්නේ ආවරණය වෙලා වැහිලා. එතකොට වැහිලා තියෙන්නේ ඇයි? අපිව මුලා කරලා. එතකොට මුලාවට අපිට එක එක දේවල් ඇත්ත වගේ පේනවා, තියෙනා වගේ පේනවා. ඒ පේන ಜಾති පහයි තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට ඒකේ ඇත්ත වැහිලා තියෙන හින්දා තණ්හාවෙන් බැඳෙනවා, සංයෝජන. ඔය පහට සංහාවෙන් දැනෙනවා. එතකොට අවිද්‍යාවෙන් ඇත්ත වෙහිලා තියෙනවා. ඒ හින්දා තණ්හාවෙන් බැඳෙනවා. එතකොට ඔන්න ඔය දේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාවේ පටිච්චසමුප්පාද දේශනාවේ මේ දෙකෙන් කොයිකෙන් බැලුවත් තියෙන්නේ කියන අන්නේ ධර්මතාවය දකින්න උත්සාහ කළොත් මේ භයානක අනවතග්ග සංසාරේ කෙලවරක් නොපෙනෙන අපි ආපු පැත්තේ කෙලවර පේන්නේ නැහැ, කොච්චර යනවද කියන කෙලවර පේන්නේ නැහැ. මේ සතර මහා සාගරයට වඩා ලේ හැලුවා වගේ ඉස්සරහටත් ලේ හලන්න තියෙනවා. මෙන්න මේ ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් කියන පණිවිඩේ ගන්න කියන එක තමයි මට පේන්නේ මේ සූත්‍රේ. මොකද මේ දේශනාව ඇහුවට පස්සේ තමයි මේ ස්වාමීන් වහන්සේලා රහත් වෙන්නේ. ඒකට අර උත්සාහ කිරීමම මදි එතන. ඊට වඩා දහම දකින ප්‍රඥාවක් එන්න ඕන කියන පණිවිඩය තමයි මෙතන තියෙනවා කියලා මට හිතෙන්නේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ගෞරවණීය මහත්මයා. නම ගෞරවයෙන් සේන මහත්මයාට වෙන සේන මහත්මයාගෙන් පසුව චන්දර මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා අද කතා කරපු මේ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න. ඊට පසුව මම චිත්‍ර මහත්මයාට වෙනවා. මම මැදින් ඉන්නේ නැතුව තොන්දර පිළිවෙලට කතා ගන්න තිරුවන් සරණයි. ඔව් මේ සූත්‍රයේ බුදුහාමුදුරේ තාම හොඳින් විස්තර කරලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කෝකලක මහත්තයා කියලා දුන්නා වගේ ඒක කියලා දීලා තියෙන්නේ. මේ සූත්‍රය කියන්නේ ආරණ්‍ය වාසී හාමුදුරුගොල්ලෝ 39කට. ඉතින් මේ හාමුදුරුගොල්ලන්ගේ සංයෝජන තියෙනවා. ඒ සංයෝජන තියෙන ඒ හාමුදුරු ගැන කියන ඒ හාමුදුරුවන්ට බුදුහාමුදුරු දේශනා කරනකොට කියා අවිජ්ජාවෙන් වැසුණ තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ සත්‍යයන්ට මේ සංසාරයේ අගමුල පේන්නේ නැහැ කියන එකයි කියලා. ඊට පස්සේ මේ සත්තුන්ගේ ඊට වගේම මම හොරුන්ගේ උදාහරණ දීලා ඒ ගැන කියලා දුන්නට පස්සේ හාමුදුරුවෝලන්ට තේරුණයි කියනවා මේකේ ආශ්‍රවයන් නැති වෙලා ඒකෙන් රහත්ුණයි කියන ඒ කතාව තමයි මේකේ කියන්නේ. ඉතින් මේ කතාවේදී අතෝසේම අපි ගන්න ඕනේ මේ ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒක තේරුම් ගන්න බොහොම අමාරු සූත්‍රයක් මේක. එකක් තමයි මේක ඇයි මේ උදාහරණ වලින් මොකද්ද මේ බුදුහාමුදුරුව දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එක උදාහරණයක් කියන්න තමයි උදාහරණ 11ක් විතර කියලා. ගත්තේ ඇයි කියන එක. ඒ තරමටම ඇයි එක එක විදිහට ගියේ කියන එක ඒව සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ටිකක් පැහැදිලි කරලා දුන්නොත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ මේ ආශ්‍රවයන් කියන්නේ මොනවද කියන එකත් අපි දැනගත්තොත් හොඳයි කියලා හිතන. ඒ වගේ සංයෝජන කියන්නේ මොනවද? මේ අවිජ්ජාව කියන එක නම් අපි දන්නවා. මේ අවිද්‍යාව කියන එක අපි සාමාන්‍ය දැනුමක් තියෙනවා. තණ්හාව කියන එක දැනුමක් තියෙනවා. ඉතින් මේවා ගැන වැඩිපුර විස්තර කරනවා නම් බොහොම ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඉතින් මොකද මේක තමයි මේ අපිට අවිද්‍යාව කඩා ගන්න ඕනේ, තණ්හාව කඩා ගන්න ඕනේ. අර අපේ වසන්ත මහත්තයා කිව්වා වගේ තණ්හාවෙන් තමයි මේ කොම් බැඳිලා තියෙන. තණ්හාව කඩාගත්තොත් ඒකට රහත් වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් මේ අවිජ්ජාවේ තණ්හාව නැති කරගන්න බැරි මේ අවිජ්ජාවෙන් වැසීලා තියෙන හින්දා මොකද අපිට පේන්නේ නැහැ මේ කඩා ගන්න විදිය. මේක වැහිලා තියෙන හින්දා. ඉතින් මේක සිංකැස් අරගන්නේ කොහොමද? ඒකයි සරගන්න අවශ්‍ය වෙන අපිට අවශ්‍ය වෙන tools මොනවද? ඒක කරගන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරනවා නම් බොහොම පිං කියලා මම හිතනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. චන්ද්‍ර මහත්මයා ඔබතුමාට ආරාධනා කරා. ඔව්. තිරුවන් සරණයි සියලු දෙනාටම හැමදාම අත්හැරගෙන දුක් බොහොම වටිනා කාරණා ධර්ම කතා කරලා ආගෙන හිටියා. හැමදාමත් වගේම මම හැමදාමත් වගේම හිතනවා දැන් අපි ධර්මය අහනවා සංසාර බය කියන එක අද විතරක් නෙවෙයි හැමදාමත් කතා කරලා තියෙනවා. ඉතින් අපිට ඒක විතර පේනවා. අර කලින් නෝන මහත්මිය කතා කරා එතුමියට මේවා පේනවා 100 ගණක් දකච්චරක ගණක් ඉන්නවා. ඉතින් පේනවා. මම මේවා මිදිනවා දකින්නවා. මම මේවා දකින්න මටත් ඇවිදින්න බැරුව මම හිතියේ පුටුවේ ඇත්තටම මේසුල තියෙන වතුරක් ගන්න බැරි කාලයක් තිබුණා. හැබැයි මට මානසික වශයෙන් කිසිම දුකක් ඇති වෙන්නේ නැත්නම් මේවා අනිත්‍ය කියන එක අපි ගොඩක් කාලයක් මෙතනම කතා කරලා තිබුණ නිසා මේ ශරීරය ගැන මගේ කිසි බැඳීමක් තිබුණේ නැහැ. ඒ මනසින් මම ඇත්තටම දුකක් මට ඇති වෙන්නේ නැහැ මේවා දැනගෙන තිබුණ නිසා. දැන් මේ බය කියන එක දැන් අපි කොහොමද බය නැහැ කියලා හිතර බයයි. දැන් අපේ ගෙදර ළඟට කුරුල්ලෝ ටිකක් එනවා මම බොහොම මේ බොහොම කරුණාවෙන් මයිකෙන් එයාට ආහාර ටිකක් දෙනවා. නමුත් ඒ අය ආහාර ගන්න බොහොම බයෙන් වටපිට බල බල ඉතින් සද්දයක් આવුවොත් දුවන්න බලාගෙන. ඉතින් මේ දැන් සත්ත්ව ලෝකයේ ගැන බලපුවාම මේ සත්තු අර පොඩි සත්තු ලොකු සත්ත්වයාට හැම වෙලෙම මේ ආහාරයක් නිසම් වෙනවා. ඒ වගේම දවසකට දැන් කුකුල්ල වෙලා දැන් පොග්ගලගේ මහත්මයා කියවාගේ කුකුල්ල වෙලා එළුව වෙලා ඉතින් මේ අද ඊයේ වෙන දෙයක් නෙවෙයි මේක අනන්ත කාලයක් තිස්සේ මේක තමයි වෙන ක්‍රියාවලිය. එතෙන් දැන් අපි මේවා මිනිස්සෙක් කියලා උතුම් ආත්මයේ උතුම් මිනිස්සභාවය දැකලා කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය අහලා දැන් දන්නවා මෙන්න මේක මේ ප්‍රතිසම්පාදයේ අනුව තමයි වෙන්නේ. ඒ නිසා ඒකෙන් බේරෙන්න නම් කොහොමද වෙන්නේ මේ මිනිස්සය ආත්මේ ලැබු වෙලාවේ කියලා. ඉතින් ඒකට උදව්වක් උපකාරයක් වෙනවා මේ හැමදාම බණහනක බණ කියන ධර්මය අහලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කිරීම. නමුත් දැන් හැමදාමත් බණ ධර්මය අහනවා මේවා උත්සාහයෙන් ඉන්නවා භාවනාවක් කරනවා යම් කිසි. නමුත් අර අපි කොමම කොතනද ඉන්නේ ඒ කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මොනවද ප්‍රශ්නයක් ආපහම අපි කොහොමද ඒකට ධර්මානුකූලව අපිට ශක්තියක් තියනවාද මූණ දෙන්න කියන එක මම හැම වෙලේම මාතෘකින් බලමු. එතකොට සමහර වෙලාවට එහෙම ඇත්තටම එහෙම ශක්තියක් නැහැ. එතකොට මට හිතෙන්නේ මා තුළ තාම ධර්මය වැඩිලා නැහැ කියලා. ඒක නිසා දැන් හැමදාම ධර්මය අහනවා මොකක් හරි අවබෝධ කරගන්න බැරි උත්සාහකින්ම සියලු දිනාට පිරුවන් සරණයි. සාදු සාදු චන්ද්‍රවර්ධන ජපානයේ සම්බන්ධජය කල්යන මිත්‍රයා අපිට හැමදාමත් අපේ හිත නැවත සදයක් ධර්මයට අවදි කරන තොරතුරු අපිට කතා කරනවා. ඉතින් මම ගෞරවයෙන් කැමති චිත්‍ර මාත්‍රිය යොමු වෙන චිත්‍ර මාත්‍රිකෙන් අනුතුරු නිලන්ති මාත්‍රිය ඔබතුමීට යොමු වෙනනම් හොඳයි චිත්‍ර මාත්‍රිය. තිරුවන් සරණයි. පොඩි පොඩි බාධා නම් මට ඇති වෙනවා. ඇහෙන්නේ නැත්තම් දැන් පොඩට දැනුනොත් හොඳයි. තිරුවන් සරණ හැම දිනටම ගොඩාක් කරුණු ඉගෙන ගත්තා. ඉතින් සංසාර බාය ගැන හිතී අපිට කියලා දෙන්න. එන්න හරි ඇහුවොත් දරූපතත් එකලා තියෙනවද තමන්ට හම්බෙයි? නැවත ඒදි තමන්ට සිදු වෙනවට කැමතිද කියන එක ඇහුවොත් මේ ප්‍රශ්නේ තිබුත් තමන් ළඟම තියෙනවා. ඔය දෙවිදියට මොක දකින්න පුළුවන්කමක් ලැබුණා මට. මම ළමයි දෙන්නෙක් අම්මා කෙනෙක්. ඒ වගේම තවත් එක්තරා ගෑනු ළමයෙකුට මේ රටේ ඉන්න යාගේ මහත්තයවත් අම්මා තාත්තවත් කවුවත් නැති යාය ඇත්තටම ඉතින් ඒ දරුව පිළිසිඳ ලංකාවට ගිහිල්ලා ඇවිත් එහෙදි ඉතින් ඒ යාට කතා කතා කරා මට මේ කුලන්ද මකට එන්න කියලා. ඉතින් ඒ අවස්ථාවත් ඉතාම හොඳින් දැකීමේ තත්ත්වයක් ලැබුණා. එහෙම හිතුවා ඒ දැක්කහම හිතුන එක පාට නැවතත් නවන තත්ත්වයක් අවශ්‍යද? එහෙම නැත්නම් ඒකින් කොහොමද ගැලවෙන්න පුළුවන්? එහෙම දිනපතාම අර කොගලගේ මහත්මයා කිව්වා වගේ මෙවැනි දේවල් හිතට එනවා. ඉතින් ඒ වගේ ඒ දරුවෙක් වශයෙන් මවකගේ ඒ ගර්භාෂයේ හැදෙන කාලේ ඒ සම්බන්ධවත් මේ දිනවල දකින්න ලැබෙනවා මට. ස්කෑන්, පින්තූර, එවනවා මගේ දුව. ඉතින් ওই දේවලුත් දකිනවා. එහෙම දකින දකින හැම වෙලාවෙම අර ඉස්සර තිබුණු මේ ඉපදුනා නේද මේ බබෙක් නේද ඉතින් ඉපද මේ වෙන්නේ අයියෝ කියලා හිතන දැන් කෙනෙකුට බබෙක් කම්මිනුට අනේ මේක මේ මොකද මේ කියලා වගේ හිතෙන්නේ තවත් දුක ඉදිරියට යාමක් නේද මේ කියලා වගේ එහෙම හිතෙන ගැස්තියක් එනවා ඒ මං හිතන්නේ මේ ධර්මය ඇහෙන නිසා වෙන්නේ නැති ඒ වගේ අපි බැලුවොත් නොයෙකුත් අපිට චන්දන මාත හැමදාම කියනවා මේ ශරීරයක් පවත්වා ගැනීම නිසා ඇති වෙන දුක ඔක අපි කාට දැක්කත් කාගේ දැක්කත් ඔක තමන්ට දැනුන දවසට තමයි තේරෙන්නේ මේ මේකෙන් කොයිතරම් පැනල යන උත්සාහයක් කරනවද ඒ කොච්චර පැනල යන්න ඕනත් පැනල යන්න බෑ නේද කියන එක. ඒ වගේ එවැනි තත්ත්වයක් ඇති වුණාම ඒ වගේම මරණය කියන එක යැරිතික දැනුනේ එහෙම කියලා ඒ වගේම කොච්චර බයක් ඇති වෙනවද ඒකට ඇයි එහෙමනම් ඒක වෙන්නේ කියන ඒව උඩ තමයි අපි මේ සංසාර බය අපිට දැන් මේ මොහොතේ දැනෙන හැටි දැක්කොත් තමයි අපි මේකින් ගැලවෙන්න උත්සාහකයේ දෙන්නේ. කොකලෙමගේ මහත්මයා කිව්වා අර ස්වාමීන් වහන්සේලාත් වෙලා මෙහෙමත් කරන ඇයි තථාගතයන් වහන්සේ මේ කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි අඩුවක් තියෙනවා. ඉතින් ඒ අඩු දෙක තමයි අවිජ්ජා නිවරණයත් තණ්හා සංයෝජනයත් දෙක ගැන තියෙන අනවබෝධය. මොකද ඒ අනවබෝධය නිසාම තමයි ඒව නැති කර ගැනීමේ උත්සාහයක ඇහුණත් ඒ විදියට සිතීමට පෙළඹීමක් නැති වෙන්නේ කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒකට වචන දෙකේ තියෙන ලොකු වෙනසක්. අවිජ්ජා නීවරණය. එතුමායක කියනකොට මේක පාටම මට කැටරැක් හැදිච්ච කෙනෙක් වගේ පෙනුනේ. මොකද බලනෝ පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් යම් කිසි දෙයකින් වැහිලා. ඒ වැහිලා තියෙන මොකෙද? මෝඩකම. අවිජ්ජාවෙන් වැහිලා තියෙන්නේ. යම් කිසි දවසක හොඳ අක්ෂිස්තර කෙනෙක් ළඟට ගිහිල්ලා අරක මෙන්න මේකයි මේ හේතුව මේකයි මට පේන්නේ නැති කියලා අර කැට්ස්ට්‍රැක් එක අයින් කරොත් එදාට තමයි අපිට තේරෙන්නේ ආනේ දැන් පේනව නේද කියලා. මොකද මේ වයසේ ඉන්න හුඟක් යාළුවෝ එළියෝ ඔය කැට්ස්ට්‍රැක් සර්ජරි කරනවා ඒ අය කියන්නේ ඒක තමයි හරිම පුදුමයි හොඳට පේනවා දැන් පත්තරේ කියවන්න කණ්ණාඩි ඕනේ නෑ ඒ ආදි වශයෙන් කියනවා. ඉතින් මේ අවිජ්ජාව කියන එකත් අන්නේ වගේ කැට්‍රැක් එක වගේ වහලා තියෙන්නේ. ඉතින් ඒ දෙකත් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට සංයෝජනය ගන්න සංයෝජනය. ඕම දෙයක් සාධකන්නේ තණ්හාව ඇති වෙන්නේ තව මොනවා හරි එකතු වෙලා ඇති වෙන්නේ කියන එක. එතකොට මේ එකතු වීම දැකලා තියෙනවද? මොකක් මොනවද මේ එකතු වෙන්නේ? මොකක් නිසාද මේ තණ්හාව ඇති වෙන්නේ? මොනවද බුදුහාමුදුරුවෝ මේ ගැන කියලා තියෙන්නේ? වචන වශයෙන් ඇහිලා තියෙනවද? ඒ ඇහුණු දේ තමන් තුළින් දැකලා තියෙනවද? සිල්ලටම උත්තර ඇත්තටම මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. තථාගතයන් වහන්සේ කියනවා මේ තණ්හාව 60කලක ඇති වෙනවා කියලා. කවුරුත් අහලා ඇති එත්තේසත අන උපජ්ජමාන උපජ්ජති එත් නිවිසමාන නිවිසති කියලා ඒ ආකාරයෙන් 60කලක උපදින මේ තණ්හාව ගැන උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඊළඟට අපි ධර්ම අවබෝධය සඳහා පටිච්ච සමුප්පාදයට යොමු වෙන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්න තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ දැක්ක කියලා කියන්නේ කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් කියලා උන්වහන්සේ කියලා තියෙනවා. ඉතින් ධර්මයේ දැකපු කෙනෙක් උන්වහන්සේ දැක්කා වෙනවා. උන්වහන්සේ දැක්කා වෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළොත් කියන එක උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව තණ්හාව ඇති වෙන්න කිත්තුම හේතුව හේතු ගොඩාක් තිබුණත් ළඟම හේතුව වින්දන වේදනා. මේ වින්දනයක් ඇති වෙනකොට අපි දැකලා තියෙනවා අද මේක තණ්හාවට තුඩු දෙනවා කියලා. අපිට අලුත් මහත් හැමදාම කියනවා මේ ඔක්කොම කරන්නේ සැපස ගන්න නේද? ඒක අපි දැකලා තියනවාද? ඉතින් ඒ වගේ Taman තුලින්ම මේ දේවල් දැකීමේ උත්සාහයකම යෙදෙන්න ඕනේ. එදිනෙදා සිදුවෙන දේවල් වලින් හිතට එන දේවල් වලින් ඒ හැම දෙයකින්ම Taman ඇතුළෙම මේක දැකලා මේකට හේතුව මේක නම් ආතකට යනවාද කියලා උතනත් නවත්තන්න බෑ. ඔක උතනින් කඩන්න පුළුවන් ගන්න නෙමෙයි. එනේ මේක නිසා යෝක වෙන්නේ. පොඩක් එතනත් බලන්න ඔබ මේක නෑ. ඊයාති වශයෙන් ඉහෙළටම ගිහිල්ලා උනන්ද කියලා යම් කිසි දවසක මෙන්න අවිච්ඡාව නැති වුණොත් මේක මෙතන ඉවර කර ගන්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි. ඉතින් අපිට මම හිතන්නේ උත්සාහයක යෙදෙන්න ඕනේ. එතනයි කියලා. යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් වරදක් තියෙනවා නම් කල්යාණ මිත්‍රන්ට පෙන්නන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි චිත්තමාමිය. බොහොම පින් උදෑසන බොහොම උදෑසන කැනඩාවේ එඩ්මන්ටන් නුවරින් නැකිල්ල මයිතනේ දෙකට තුන් වෙන්නේදී අපිට සමග ඉතින ඔබතුමිට බොහොම පින්. හොඳයි නීලන්ති මහත්මිය ඔබතුමිට මෙන්න. ඊට පස්සේ මම අයිරින් අක්කට අවස්ථාවක් දෙන්න පුළුවන් කැමති නම් කතා කරන්න දෙන්න නීලන්ති මහත්මියගෙන් පස්සෙ නීලන්ති මහත්මිය. දලවත මාතා මට දිගටම ශ්‍රවණය කරන්න බැරුණා මේක කැඩි කැඩි මං සම්බන්ධ වුණේ කමක් නැහැ ඒත් මගේ සාමාන්‍ය දැනීමෙන් මං කියන්නම් දැන් අපේ රංගන මහත්තයා මං කරපු කතාවට මම එකඟ වෙනවා ඇත්තටම මමත් හිතනවා දැන් අපි උදාහරණයක් ගත්තොත් විශාකා සිට දේනිය කියන්නේ දැන් අවුරුදු 7 සෝවාන් වුණා කියන්නේ දැන් එතුමියට කාලයක් තිබ්බ සෝවාන් වෙලා ඊළඟ මාර්ගඵල ලබා ගන්න. ඉතින් ඒත් මම හිතුවේ දැන් ඒ මාර්ගඵල ඒකෙන් ජීවිතේ අවසාන වෙන්නේ සෝවාන් ඵලයෙන්. එතකොට ඒ කියන්නේ තවන්ද බැරි අපේ මේ පෙර භවයේ අපි ඉන්න තැනම නවත්ත ගන්නවද කියලාත් මට හිතෙනවා. එක වෙලාවකට මේ පද පරම ගණයට අපි වැටිලාද උගටිතන්න නෙయ్యේ ඒ සත්‍යය යන්න බැරි කමක් තියනවාද? අපි ඇත්තටම ධර්ම ශ්‍රවණය කරන හැමදාම අහනවා අපි මොක් හරි දෙයක් මමත් හැම ධර්ම ශ්‍රවණය කරන ඒ ශ්‍රවණයේ දේශනාවකින්ම මගේ මොකද්ද තියෙන දුර්වලතාවය කියලා හොයාගෙන ඒක නැති කරලා විදර්ශනාවට දාලා දිනු කරගන්න බලන හැමදේම ඒත් ඉතින් අපි ඉන්නේ කොතනද කියන එක තමයි මේ මම හිතන්නේ අපි ඉතින් පොඩි හරි දිනුවක් ඇද්දි මේ වගේ කල්යාණ මිත්‍රක් සම්පත්තියක් ආශ්‍රය කරලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ මට අපිට අර මට ඒ කොගලේ මාත්‍යත් එක්ක චුට්ටක් ඒ ගැන හිතන්න ඕනද? විශාකතුමියට ඇයි බැරි වුණේ අපිට තව ඊට එහා මාර්ගඵලයට යන්න සෝවාන් සකෘදාගාම ඵලයට යන්න නැහැ වුණේ මන්ද කියන එකත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම හරියටම ශ්‍රවණය කරේ නැහැ මහත්මයා මේ දේශනා දිගටම. දන්න තරමින් තමයි පොඩ්ඩක් කිව්වේ. තෙරුවන් සරණයි. දෙරසනේ බොම් පින් නදවන්නේ. හොඳයි මම කොකුලගේ මහතුන් මෙන්න පෙර අයින් අකරේ වෙන්න. හොඳයි මම හිතන්නේ අපිට එහෙම නෑ. හොඳයි මම කොකුලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙන්න පෙර මම අනිත් කල්‍යාණ මිත්‍රන්ට යොමු වෙන්න පොදු වේ කාට හරි යමක් එකතු කරන්න දහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ කොකුලගේ මහත්මයාට මෙන් පෙර දරුවන් සරණ දැලුවත් මත සමාන ඉස්සලමට මේ සහභාගීන් වැඩුණ හරියට මේ අර මහත්මියගේ මේ ප්‍රශ්නෙට මම හිතන්නේ මා ධර්මයේ තියෙන තුලින් නම් මට තේරෙන විදිහට විශ්වාසකා මේ උපාසිකාව පෙර මම හිතන්නේ යගේ මේ ප්‍රාර්ථනා තිබිලා තියෙනවා. ඒක බිම්බිසාර රජතුමාටත් දිව්‍ය ලෝකේ පෙර ඉන්නකොට ප්‍රාර්ථනා තිබිලා තියෙනවා මට මේ දිව්‍ය ලෝකෙම හත්වතාවද නවතාවද ඉපදෙන්න ලැබේවා කියලා අන්තිම ආත්මෙදි. ඉතින් ඒ වගේ සමහර අයගේ පෙර පැතුම් තියෙනවා. එතකොට පදපර්ම කිර කියන එකට මම පොඩ්ඩක් එකතු කරන්න මම නාමයාර දම් ස්වාමීන්වහන්සේගේ බණක් මේ ඉස්සලහල මම ඔබතුමාටත් අනිසයට තෙව්වා. පදපර්ම කියලා කියන්නේ සමහර වෙලාවට බෝධිසත්වවරු පදපර්ම වෙනවා. මොකද ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙනවා ඒ ආත්මවලදී ධර්මයේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක එක වෙලාවක ඉඳලා තියෙනවා බ්‍රාහ්මණෙක් කියලා ගෝලියෝ දෙක ගිහිලා තිනවා. ගෝලියෝ ඔක්කොම අරහත්ත්වයට පත් මාර්ගඵල ලැබුවා. එයා විතරක් තනියෙන් ඉතුරු වුණා. ඉතින් ඒ වගේ පදයක්වත් මේ අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ වගේ බෝධිසත්වවරුන් නම් සමහර අයටත් තියෙනවා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ වගේ පෙර කර්ම තියෙන කට්ටියටත් ඒ වගේ මේ දේවල් තේරුම් කරගන්න බැරි වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රසන්න වාසේ බොහොම පිං. හොඳයි, අපි කොකුලේ මාත්‍යාදී වගේම කොකුලේ මාත්‍යා අපිට සූත්‍ර දේශනාවටම අපි යොමු කරා නැවත සතාවක්. ඒ සූත්‍ර දේශනා තුළින් එතුමා අපිට ඉස්මතු කළ දුන්න ඇත්තටම මේ අවිද්‍යා නිවර්ණයත් දන්නා සංයෝජනත් පිළිබඳව අපි අවධානය යොමු කරගන්න කියලා. අපි මේ කොටස් වලට ඉදිරි සාකච්ඡාවල් දෙත් යොමු යමු. ලබන සතිය අඟහරුවාදාට එදෙන දවසේදී කොකුලේ මාත්‍යා සම්බන්ධයෙන් දවසේදී වන් සූත්‍ර දේශනාවක් මම ඔයල ඉදිරිපත් කරනවා. එතකොට අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්න පෙර මම කුගුලේ මාතෘකාව වෙනවා අපිට තවදුරටත් මේ සම්දේශයන් ඉස්මත ප්‍රගති කිසියම් කරනවා තියෙනවා නම් මතක් කරගන්න. තෙරුවන් සරණයි. මේ ඇත්තටම මේ සූත්‍රයේ වැදගත්ම කොටස මම දකින්නේ අවිජ්ජා නීවරණයි තණ්හා සංයෝජනයයි. ඒක ගැන සාකච්ඡා නොවුනට ඉතින් අර එක එක පැත්තෙන් කතා කරා. දැන් මේ කමහත්මියක් කිව්වා එතකොට තණ්හාව ගැන හොයන්න තණ්හාව ඇති වෙන 60 තැනක් තියෙනවා. අන්න ඔය වගේ දේවල් නුවණින් විමසුවොත් මං හිතන්නේ මේ තණ්හාවෙන් බැඳෙන්නේ ඇයි? එතන අවිද්‍යාව යෙදෙන්නේ කොහොමද? අවිද්‍යා නිවරණය යෙදෙන්නේ කොහොමද? තණ්හා සංයෝජනේ වෙන්නේ කොහොමද කියන පැත්ත ඒ තණ්හාව ඇති වෙන තැන් වල කැමතිනම් දැන් 60ම විමසන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ 60 අපිට ඒ 60 කි දැන් මතක් ගන්න කොක්කුලේ මතේ මොනවද ඒ 60 කි? ඔව්. ඒ ඔක්කොම මට හරියට මතක නැහැ. ඒක ඉන්නේ මෙහෙමයි. දැන් මේ 60 ඉන්නේ ආයතන එකට 10 ගානේ ආයතන 6ට 60 වෙන්නේ. ඒතකොට ඒක ඉන්නේ දැන් ඇහැගත්තොත් ඇස රූපය චක්කු විඥානය කියන තුන. ඔය දැන් තුනේම තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට චක්කු සම්පස්සේ කියන එක ඊළඟට ඒ චක්ක සම්පස්සේ නිසා ඇති වෙන යම් වේදනාවක් ඇද්ද එතන ඊළඟට ඒක සංඥාව කියන එකට ඇති වෙන්න පුළුවන් ඒ රූප සංඥාව ඊළඟට ඒකේන චේතනා පැත්තෙන් විතක්ක විචාර පැත්ත චේතනාවටයි ඒ විතක්ක විචාර දෙකයි ඒකම අපෙන තණ්හාව කියන එකත් ආයේ යෙදෙනවා ඒ කියන්නේ තණ්හාවටත් තණ්හා කරන ගතිය ඔන්න ඔය වගේ යනවා. ඒක නිකන් කාට හරි මතක නම් කියන්න පුළුවන්. එතකොට එක ආයතනයක් ගත්තහම ඔන්න ඔය දැන් 10ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. අපි ඔබතුමා එතන මොහොතක නතර කළා මං දැනට. ඔහත් උත්පාද ඒ කොටස ඒ මතකද ඒ හැට යන්ත අපි කොකුලෙ මතට උපකාරයක් ඇටියට ඒ හැට මතක් කරන ඔබතුමාට මතක නම් සාමාන්‍යයෙන් ඔබතුමාට මතකයි ඔය. එතුමා සාකච්ඡාව සම්බන්ධුනේ නැහැ අගට අග කොටසේ නිකන්. ආදරණීය සර්ණයි ඔබගේ මහත්මයා කියමෝටම ඔව් ඒක ඇත්තම මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව යටතේ තමයි එන්නේ. ඒ අර කොගරේ මහත්මයා කියෝගේ එක ආයතනයකට 10ක් ගානේ. එතකොට අපි ඒකේ මේ ඕඩර් එක බලුවොත් يعني 60 කියන එක මම ඇත්තම මේ හොයනවා මේ ඒ ටික මම තව පොඩ්ඩකින් ඒ 10ම මෙතනට දාන්න. හොඳයි. දාන්නක කියන්න. දැන් දවස කියන්න. හොඳයි. එතන මේ කතා සමා වෙන්න. ගෝකලික මහත්තයා 10ම කිව්වා එතෙන්දි. හරි. ඔව්. එතකොට ඒ දැන් 10ේ එකක් ගත්තහම Taman දක්ෂ වෙන්න ඕන එතන සංහාව මොකද්ද? අවිද්‍යාව මොකද්ද කියලා අඳුර ගන්න. ඒක එතකොට ඇහැ වෙන්න පුළුවන්, රූපේ වෙන්න පුළුවන්, චක්කු විඥානේ පුළුවන්, ස්පර්ශේ පුළුවන්. වේදනාව වගේ ඕන තැනක සංඥාව ඒවයි ඕනම තැනකින් දකින්න උත්සාහ කරන්න ඕන. දකින්න උත්සාහ කරන්න ඕන මෙතන තණ්හාව ඇති වෙන්නේ කොහමද? අවිද්‍යාව යෙදුනේ කොහමද කියන එක. ඉතින් එතන අවිද්‍යාවෙන් වැහිලා නිසාමයි තණ්හා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. එතකොට ඒ අවිද්‍යාවෙන් ඇත්ත පේන්නේ නැති නිසාමයි තණ්හාව ඇති වෙන්නේ. අන්න ඒ කරුණ දකින්න ඕන. මොකද දැන් අර දුකට හේතුව තණ්හාව කිව්වට අපිට තණ්හාව නැති කරන්න බෑ අවිද්‍යාව යෙදිලා තියෙනකොට. ඒක පෙන්නනවා මේ තිත්තායතන සූත්‍රයේ පැහැදිලිව කියනවා දුකට හේතුව තණ්හා වුණාට තණ්හාව ඇති වෙන්නේ එකටත් හේතුවක් තියෙනවා. එකටත් හේතුවක් තියෙනවා. ඔහොමම ගිහිල්ලා අවිද්‍යාව කියන හේතුවට යනකම් යනවා. එතකොට මේ අවිද්‍යාවේ තණ්හාවේ පුදුම එකකට එකක් කිට්ටු සම්බන්ධකමක් තියෙනවා. එතකොට එතන අවිද්‍යාවෙන් පෙන්නන්නේ මේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා මේකක් තියෙනවා කියන ගතියකට යනවා. ඔය හැට තැනම ගත්තොත් ඒකේ දකින්න පුළුවන්. දැන් ඇහැ තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. රූපේ තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. චක්කු විඥාණය තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. චක්කු සම්පස්සේ කියන කරුණක් තියෙනවා කියන එකට යන්නේ අවිද්‍යාව නිසා. ඊළඟට ඒකේ වේදනාව දැන් මේවා මතුපින්දික සූත්‍රෙත් අපි පෙන්නලා දීලා තියෙනවා මේවා පනවා ගැනීම කියලා. එතකොට මේ පනවා ගැනීම නැති වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට ඒ අවිද්‍යාව නිසා පනෝ ගන්න එක තියෙනවා කියලා ගැනීම තුළ එතන සංහාවෙන් බැඳීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අවිද්‍යාවෙන් මේ දේ හදලා දෙනවා. හදලා දෙන එක එහෙමමයි කියලා පිළිගැනීම තුළ ඒකට ඇලෙනවා බැඳෙනවා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා කියන එක. මේක මහා සලායතන සූත්‍රයක බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේවයි සතුටු වෙනවා සාරජ්‍යති. ඊට පස්සේ ඒ සතුටු වීම තුළ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා කියන කර්මයෙන් දෙනවා. ඒ නිසා තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. එතකොට අන්නේ තණ්හාව ඇති වෙන හැටි දකින්න ඕන. ඒක ඇති වෙන්නේ මේ අවිද්‍යාව මත මේක පනෝලා තියනවා කියලා බාර ගැනීම මතයි කියන කරුණත් දකින්න ඕන. ඒකේ එතන තමයි පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන්නේ. කියන්නේ මේ හේතු තියන කණුයි මේ ඵලය. මේ හේතු යදුන් නැත්තම් ওই ඵලය හටගන්නේ නැහැ කියන ධර්මතාවය. ඒක ඔය ಜಾති 60ටම දාලා බලන්න පුළුවන් නම් 60ටම වෙන් කර බලන්න කියන එක නෙවෙයි මං කියන්නේ. Taman ඒ හැටෙන් එකක් හරි අරගෙන මෙන්න මේ ධර්ම කරුණ මේකේ දකින්න පුළුවන්ද? මේකේ පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන්ද? මේකේ සංකත බව දකින්න පුළුවන්ද? එතකොට පේනවා මේකේ අවිද්‍යාව යෙදෙන හැටිත් සමන්ත යම්කිසි ප්‍රඥාවකින් දකින්න පුළුවන්. ඒ අවිද්‍යාවෙන් වෙන මුලාව හින්දා මේකට ඇලෙන බැඳෙන තණ්හාව ඇති වෙන හැටිත් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ පැත්තකින් බැලුවොත් මං හිතනවා මෙන්න මේ අනවරාග්‍ර දුකෙන් මිදෙන්න මාර්ගයක් උපද්දව ගන්න පුළුවන් කියලා. ඒතර මේක ඇහැට බලන්න පුළුවන්, රූපෙට බලන්න පුළුවන්, චක්කු විඥානෙට බලන්න පුළුවන්. ඒ Tamanට ගෝචර වෙන ඕන තැනකින් බලන්න පුරුදු වෙන්න කියන එක තමයි මම මේ කියන්නේ. එහෙනම් සංචක්කු සම්පස්සේ බලන්න, එහෙම නැත්නම් වේදනාවයි බලන්න. හැබැයි බලන්න ඕන කරුණ මොකද්ද කියලා තේරුම් ගන්න. බලන්න ඕන කරුණ තමයි මෙතන තණ්හාව ඇති වෙන්නේ කොහොමද, අවිද්‍යාව යෙදෙන්නේ කොහොමද කියන කරුණ. ඒක දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයි ඊළඟට නිරෝධයේ මාර්ගයයි එන විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ හේතු යෙදෙන හින්දා මේක හට ගන්නවා. මේ හේතු යෙදුත් නැත්නම් හට ගන්න බෑ කියන අන්නේ ධර්මතා දකින විදිහට බලන්න උත්සාහ කරන්න කියන පැත්ත තමයි මේ මට හිතෙන්නේ. දැන් මෙතන මේ අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි අඳුර ගන්න ඕන. ඒක ඒකෙන් මිදෙන්න නම් එතකොට එහෙම නොකර වෙන මොනවා කළත් මේ භයානක තත්ත්වෙන් මිදිලා නැහැ කියන අන්න ඒ පණිවිඩේ දෙන්න තමයි මන් දකින්නේ මෙතන බුදුහාමුදුරුව මේක මෙච්චර උපමා ගත්තා නේද මේ සූත්‍රේ. අර එකක් දෙකක් කියලා අනේ සසර දුකයි නේද මෙහෙම කියලා නවත්තන්න නැතුව මේ මිනිස්සෙක් කියලා හිස්කසුන් කාලා මෙච්චර දේ ගල්ලා තියෙනවා සතර මහා සාගරේට. එතන ඉන්නවත් නැහැ. ඊළඟට ගොනෙක් වෙලා, මී ගොනෙක් වෙලා, කුකුලෙක් වෙලා, ඔහොම අර 10ක් විතර එකින් එක අරන් පෙන්නනවා. මොකද මේක Tamanට දදාන හිතනවා. මම මෙහෙම වෙලා තියෙනවා, මේකෙන් නිදිලා නැහැ, මෙහෙම හිටියොත් ඉස්සරහටත් නේද තත්ති. කියන එක හිතට කාවදින්න කාවදින්න කාවදින්න ඊළඟට පේනවා ඇයි අපි එහෙම වෙලා නැත්තේ. අනෙතෙන්දි තමයි හවන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනය. එහෙනම් අපි ඕක කඩන්න නේද උත්සාහ කරන්න ඕන. බුදුදහමෙන් ඕක නේද හොයාගන්න ඕන. කියන පැත්ත. අනේ ඒ පණිවිඩේ තමයි මේ සූත්‍රෙන් දෙන්නේ කියන එක තමයි ඉතින් මට නම් තේින්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබට කිව්වත් නෑ. හොඳයි. දැන් තමයි ඔබට කොටස මම ලැබුණාද? දරුවත් මහත්තයා මට නවයක් වගේ තමයි ලැබුණේ. මම හිතන්නේ ඔබගේ මහත්තයාට කියන්න පුළුවන් වෙයි අඩුපාඩුව. ඒක ඇස කියන එක ගත්තොත් හරි. ඒකවල ඇසත් එක්ක ගත්තාම රූපය ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනාව රූප සංඥාව රූප සංචේතනාව රූප තෘෂ්ණාව රූප විතරකේ රූප විචාරයේ කියන 10 තමයි ඒ ඇහැ පිළිබඳ වෙන්නේ. ඒකට ඇහැ රූපේ චක්කු විඥාන චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා රූප සංහා රූප විතක්ක රූප විචාර කියන තිකේ තමයි මේ සංහාව ඇති වෙන්නේ සංහාව පවතින්නේ කියලා. ඒක ගත්තාම ආයතන 6 ගත්තාම මේ 60ක් මේ විදිහට තමයි 60 මේ සංහාව ඇති වෙනවා සංහාව පවතිනවා කියන එක තමයි කියවෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට. මම හිතන්නේ ඔබගේ මහත්යන් පුළුවන් ඒකට යමක් එකතු කරන්න කියලා. ඔව් ඒ 10 තමයි ජයන්ත මහත්තයා කියන්නේ. අපි ඇසේ සම්බන්ධව ගත්තොත් දැකීම සම්බන්ධව ගත්තොත් ඒක දැකීම කියන ක්‍රියාවේදී අපිව අහුවෙන තැන් 10ක් ඔය පෙන්වන්නේ. දැකීම නැත්නම් දිට්ඨ කියන සිද්ධිය. ඒක දිට්ඨ කියන සිද්ධියේ ඇත්ත නොදැක්කොත් අපි රූපේ ඇහැ කියන ස්වභාවයේ මුලා වෙනවා, එලෙනවා, බැඳෙනවා, සංහාවෙන් බැඳෙනවා. ඊළඟට රූපය ඇහෙන් දැනගන්න රූපය කියන ස්වභාවය මත ඇත්ත නොදැක්කොත් ඒකේ තණ්හාවෙන් ඇලෙනවා. ඊළඟට ඒ නිසා හටගන්න ඇහැයි රූපේ නිසා හටගන්න චක්කු විඥානය කියන ස්වභාවයේ ධර්මතාවයේ ඇත්ත දැක්කේ නැත්නම් එතනත් තණ්හාවෙන් ඇලෙනවා. ඊළඟට ඒ තුන තියෙනවා කියන තුන එකතු වුණා කියන අදහස දෙන පස්ස චෛතසිකය තර්පස්ස සිටවිල්ල අන්න ඒක ඒ අවිද්‍යාවෙන් ඒක හැදෙන හැටි නොදැක්කොත් ඒකෙත් තණ්හාව ඇති කරගන්නවා, එළෙනවා, බැඳෙනවා. ඊළඟට ඒ පස්සේ නිසා චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් හටගනින්ද එතෙන්දී කියනවා අර ජාති තුනම සුඛංවා දුක්ඛංවා අදුක්ඛම සුඛංවාති. අන්න ඔය මේ වේදනා ජාති තුනෙන් තම්පි ඒ තුනෙන් එක මොහොතක එකයි ඇති වෙන්නේ. තුනක් කිව්වට ඒ හින්දා එතනින් එකක් ගන්න ඕන. ඒකට මම කරුණු පහක් කිව්වා. ඇසයි රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සයයි වේදනාවයි. එතන පහයි. ඊළඟට එතන එන රූප සංඥාව. අනවයි දැන් එහෙන් දැකීම නිසා යම්කිසි රූප සංඥාවක් ගන්නවද? අන්න ඒකේ අවිද්‍යාවෙන් මේක හදපු හැටි නොදන්නකොට මේකට තණ්හා කරනවා. ඊළඟට රූප සංචේතනාව. ඒ ගත්තු රූපය ගැන යම්කිසි චේතනාවක් එනවද? ඒ රූප සංචේතනාව. ඒකටත් තණ්හා කරනවා, අරිනවා, බැඳෙනවා. ඊළඟට එතන තව කරුණක් කියදෙනවා. ඒකත් ඒ නුවණින් විමසන්න ඕන තැනක්. ඔන්නතන තණ්හාව කියලා එකක් කියදিলা ඒකටත් තණ්හා කරනවා. ඔක තේරුම් ගන්න ඕන තැනක්, හිතලා බලන්න ඕන තැනක්. තණ්හාවටත් තණ්හාවක් ඇති වෙනවා. ඒ තෘෂ්ණාවට ප්‍රශ්නා කරනවා. ඒ ඊළඟට ඒක ගැන එන විතක්කයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක ගැන එන ਵਿਚාරයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒකවලට තණ්හාව ඇති වෙන්න පුළුවන් දැන් 10ක් තියෙනවා. ඒකවලට මේ තණ්හාව ඇති වෙන්නේ මතක තියාගන්න මේ 10ේ තියෙන අවිද්‍යාව නිසා වෙන මුලාව. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ. ඒකවලට ඒක අවිද්‍යාවට සම්බන්ධ වෙන්නේ කොහමද? තණ්හාවට සම්බන්ධ වෙන්නේ කොහමද? ඒකට අවිද්‍යාව කියනකොට අපිට තව පැත්තකින් බලන්න ඕන. එතන දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, නිරෝධගාමී මාර්ගයේ අඥානං කියන මේ හතරත් යෙදීම එකයි මේ තණ්හාව යෙදෙන්නේ කියන එක. ඔන්න ඕවා ටිකක් නොවනින් බලන්න දක්ෂ වුණත් මං හිතනවා මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි යම් කිසි මට්ටමකට කඩා ගන්න මාර්ගයක මාර්ගයක් උපද්දව ගන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබලගේ මතය අනික වැඩපින් හොඳයි. අපි අද දවසේ සාකච්ඡා ප්‍රියවසනෙට තිබුණා. ඉතින් අද දවසේ අපිට සමත්ම වැඩගත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණේ. ඒ සූත්‍ර දේශනාවසේ හැම කල්යන් මිත්‍රම වගේ බොහෝ අදහස් ඉදපත් කරා. ඒ හැම අදහසක්ම තමත්ම අපිට අගේ කරන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙනවා. අපේ කිසියම් ආකාරයක උනන්දුවක් තවදුරටත් ඇති කරගන්න. ඉතින් අපි හෙට දවසේදීත් සුපුරුදු විදිහටම සාකච්ඡා පිළිබඳවම ජයන්ත මහත්මයාට සම්බන්ධ වෙනවා. අපිට ධර්ම සම්බන්ධයෙන් කරගෙන සාකච්ඡාව පිළිපැත්තේ එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ඉතින් අද දවසේදී අපිට ධර්ම මේ ධර්ම කියා දීමට ඉදිරිපත් උනේ මාචාර්ය පුක්කුල්ගේ මහත්මයා ශ්‍රී ලංකාවේ ඉඳලාතුමා බොහෝ වෙලකන් බහුල පුද්ගලයෙක් සිට බීදී අපි වෙනුවෙන් ඉදිරිපත් වන අද දවසේදී ඉතින් හැමදෙනා වෙනුවෙන්ම එතුමාට අපි ගෞරව කරනවා. අපි සියලු දෙනා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඒ වගේම අපි කරනව ධර්ම දානමේ කටයුතු නිසා අපි අත්කරගත්තා වූ කුසලයක් ඇද්ද ඔබතුමාට ඉස්සන අනුමෝදනා කර සිටිනවා. ඔබතුමාගේ ප්‍රඥාව තව තවත් වැඩි වීමට හේතු අපි වාසන ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි එමුනම් හෙට දවසේදී නැවතත් මුණ ගැහෙමු. හොඳටම තේරුවා සර්ණයි. තේරුවා සර්ණයි.